සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කිංවාදී සමනෝ කිමක්ඛායාති ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආනන්ද සෙනවිරත්න මහත්මා දෙහිණී නෝනා තමන්ගේ නිවසේහි වාර්ෂිකව සිදු කෙරෙන ඉතාම වටිනා පින්කමයි අද මේ සිදු කරන්නේ ඒ දෙපළගේම හිතවන්තයන් ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන ඒ හැමදෙනාටම ලෝකෙ දෙන්න පුළුවන් වටිනාම දේ දෙන අවස්ථාවක්. ලෝකෙ තියෙන වටිනාම දේ තමයි සද්ධර්මය. සද්ධර්මයෙන් අනුග්‍රහ කරන අවස්ථාව. සද්ධර්මයෙන් දන් දෙන අවස්ථාව. ධර්ම දානය සිද කරන අවස්ථාව. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ නිවෙස් අපේ ගෙවල් ලස්සන වෙන්නේ මේ වගේ පින්කම් කරනකොට. සමහර කෙනෙක් හිතනවා ගේ හුඟක් ලොකුවට හැදුවොත් ගෙට ලෝකේ තියෙන ඔක්කොම බඩු ටික ගෙනත් දැම්මොත් ලස්සන වෙයි කියලා. නමුත් පින්නතුනි ගෙයක් සැබවින්ම ලස්සන වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ඇසුරු කරගෙන යම් කිසි කෙනෙක් ඒ නිවසේ නිතර පින්දහම් කරනවා නම් අන්න ඒ නිවසයි ලස්සන නිවසක් වෙන්නේ. ඉතින් ආනන්ද මහත්මා දේහිනී නෝනත් තමගේ ජීවිතේ බොහෝ කැපවීම් කළා. හුඟක් හොඳට අධ්‍යාපනය ලබන ලෝකේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබලා දුෂ්කරතා රාශියක් පසු කරගෙන ඇවිල්ලා මේ ලබාගත්තු සම්පත් ටිකෙන් ඉහළම ප්‍රතිඵල ලබන අවස්ථාවක්. ඒ ගැන හුඟක් සතුටටපත් වෙන්න. තමන් හිත ඉහළම කුසලයක මේ අවස්ථාවේදී පවත්වා ගන්න. ඉතින් ආනන්ද මහත්මාත් දේහිනී නෝනත් ගැන කල්පනා කරන විට මේ දෙන්නාම හුඟක් වාසනාවන්ත දෙපළක් හැටියට ධර්මයේ දන්න අය හැටියට අපට හිතන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දෙන්නාම ශ්‍රද්ධාවන්තයි. සමසද්ධා ශ්‍රද්ධාවෙන් සමානයි. සමච්ඡාගා පරිත්‍යාගයෙන් දෙන්නම සමානයි. සමශීලා සීලෙන් සමානයි. ඒ වගේම ප්‍රඥාවෙන් සමානයි. එකට සමීපව ඉන්න දෙන්නේ මේ ලක්ෂණ දෙකෙන් සමාන නම් බුදුදහමේ සලකන්නේ ඒක වාසනාවන්ත ජීවිතයක් විදියට. ඒ විතරක් නෙවෙයි මං හිතනවා දෙන්නාම උපාධිවලුනු සමානයිනේ. එතකොට ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක් ලෝකෙ ලබන්න පුළුවන් ඉහළම උපාධිය දෙන්නම එක වගේම ලබාගෙන තියෙන්නේ. පින්නතුනි මේ වගේ දේවල් හිතන්න එපා තමන්ගේ උත්සාහයෙන් විතරක් ලැබුණා කියලා. මේව ලැබුවේ සසර හුඟක් පින් කළා. අපට මේට ඉස්සෙල්ලා ආත්ම භාව ගැන බලන්න පුළුවන් නුවණක් තියෙනවා නම් අපට හිතන්න පුළුවන් අපට දැක ගන්න පුළුවන් කොයිතරම් සසර පරිත්‍යාගයන් කැපවීම මහන්සි වීම හිත දිනු කිරීම කළද අද අපි මේ තත්ත්වයේ ලබාගත්තේ කියලා. අපට එහෙම බලන්න පුළුවන් නුවණක් නැති වුණත් ධර්මයේ හරහා අපි තේරුම් ගන්න පුළුවන් අපි හුඟක් වාසනාවන්තයි කියලා. අන්න එහි වාසනාවන්ත භාවයේහි වටිනාකම තව තවත් අපි වැඩි කරගන්නට ඕන. ඒ වැඩි කරගන්න පින්තුනි අපට සද්ධර්මය කියන්නේ බුදුහාමුදුරන්ගේ සදහම් පණිවිඩය කියලා කියන්නේ අපට ලොකු අනුශාසනාවක් ලොකු ශක්තියක් ලොකු අනුබලයක් වෙනවා ලොකු ආදර්ශයක් වෙනවා. පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අහනකොට ඒ ධර්මයේ අපේ ජීවිතවලට සම්බන්ධ වෙනකොට අපේ ජීවිතවල වෙනස ප්‍රධාන වෙනසක් සිදු වෙනවා. මොකක්ද ඒ වෙනස? අපේ ජීවිතයේ සැබෑ ලෙසම සතුට වැඩි වෙනවා. හරියට අපි ධර්මය ඇහුවනම්, හරියට අපේ ධර්මය හැසිරුණා නම්, හරියට අපේ ජීවිත තුළට ධර්මය අවශෝෂණය වුණා නම්, ධර්මය අපේ ජීවිතවලට ඇතුළු වුණා නම්, අපේ ජීවිතවල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ජීවිතයේ සතුට වැඩි වෙනවා. කොයි වගේ සතුටක්ද වැඩි වෙන්නේ? දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර අය සින්දු කියලා නටලා නොයෙක් දේවල් කළා සතුට වෙනවනේ. බුදුදහමේ හැටියට එහෙම හුඟක් කෙනෙක් හිනා වුණයි කියලා ඒක නා සැබෑලෙසම සතුටෙන් ජීවත් වෙන කෙනෙක් විදිහට බුදුසාම සලකන්නේ නැහැ. සමහර අය ගියේ සින්දු කියන අයත් හුඟක් සතුටෙන් ඉන්නවා කියලා අපට හිතෙන්නේ. නමුත් සමහර අයම තමන්ගේ ගීතවලම කියනවා ගී සින්දු ගයව අය මා ඉන්නේ ජීවිතේ කඳුළු මැදිනේ කියලා. ලෝකේ අනිත්‍ය සතුරු කරලා වේදිකාව ඉදිරියේහි අනිත්‍ය සතුරු කන්නේ අය බොහෝ විට දුකෙන් ඉන්නේ. නොයක තමයි. ඉතින් පින්නතුනේ මේ අතන තේරුම් ගන්න පුළුවන් ඒ කාරණා. එතකොට බුදුදහමේ හැටියට අපේ ජීවිත සැබෑලෙසම සතුටු පැත්තට, සතුට පැත්තට අපේ ජීවිතයේ ටිකෙන් ටික වැඩි දියුණු වෙන්නට ඕන. අපි ධර්මඥාණයෙන් ඉදිරියට යන්න, අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඇසුරු කරන්න, අපි ධර්මයේ හැසිරෙන්න හැසිරෙන්න අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. සැබෑලෙසම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවාද කියලා බලන ධර්මයේ නැමැති කණ්ණාඩියක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. ඒකට කියනවා ධම්මා දාස සංකල්පය කියලා. ආදාස කියන්නේ කණ්ණාඩියට, මිරයකට. ධර්මයේ නැමැති කණ්ණාඩියක් බුදුහාමුදුරුවෝ අපට දීලා තියෙනවා. දැන් අපි දිනපතාම කණ්ණාඩිය ඉස්සරහට යනවනේ නේ, අපේ රූපේ බලන්න, අඩුපාඩුකම් බලන්න. එතකොට බුදුහාමුදුරුවෝ දීපු කණ්ණාඩියෙන් අපට මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි අපේ හිත ගැනත් බලන්න පුළුවන්. මොකද්ද බුදුහාමුදුරුවෝ අපට දීපු කණ්ණාඩියේ තියෙන දේවල්? අපටම අපේ ජීවිතයේ සතුට පැත්තට සැබෑලෙසම ජීවිතයේහි දියුණුවක් වුණාද කියලා බලන කණ්ණාඩියේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ ටික? ඒ ලක්ෂණ වලින් පළවෙනි කාරණය තමයි තමන්ගේ ළඟ මෛත්‍රිය ටිකෙන් ටික වැඩි දියුණු වෙන්නට ඕන. අපේ ජීවිතයේ ටිකෙන් ටික අපි අමනාප වෙන ගතිය, අපේ ජීවිතේ ඉන්න අමනාපකම් අයගේ නාමලේඛනයේ ටිකෙන් ටික අඩු වෙන්න ඕන. නමුත් වෙන්නේ බොහෝ විට වයස යන අමනාප ලිස්ට් එක වැඩි වෙනවනේ, නාමලේඛනය වැඩි වෙනවා. පින්නතුනි, සැබෑලෙසම අපේ ජීවිතයේ සතුට පැත්තට වෙනස් වුණාද කියලා බලන ප්‍රධානම සාධකය තමයි තමන්ගේ ඒ ලිස්ට් එක හිතේ තියෙන ලියලා නැහැ කොහෙවත්. ඒ ලිස්ට් එකේ අයගේ නාමලේඛනයේ නම් ටිකෙන් ටික අඩු කරන්නට ඕන. ටිකෙන් ටික අඩු වුණා නම් ඔන්න තමන් සතුට පැත්තට ටිකෙන් ටික වෙනස් වෙලා තියෙනවා. ඒක වැඩි වෙලා පින්නතුනි ඒකේ උපරිමයක් තියෙනවා. ඒ මෛත්‍රියේ උපරිමයක් තියෙනවා බුදුදහමේ. තමන්ටම තමන් ගැන දැන් බලා ගන්න පුළුවන්. ඒකේ උපරිමයේ ඒකේ ඉහළම අවස්ථාව තමයි යම් කිසි කෙනෙක් දකින්නකොටම අපට හිතන්න පුළුවන් නම් තමන්ට ඉන්න එකම පුතා වගේ මාතා යතහානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරකේ කියලා කර නිමෙති සූත්‍රයේ සඳහන් වන්නේ. යම් කිසි කෙනෙක් දකින්නකොටම තමන්ගේ පුතා කියන ආකල්පයෙන් දකින්න පුළුවන් නම් තමන්ගේට ඉන්න එකම පුතා එකම දුව කියන ආකල්පයෙන් බලන්න පුළුවන් නම් පින්නතුනි මෙන්න මේක තමයි මෛත්‍රිය උපරිම අවස්ථාව. මෙන්න මේ தത്വයට අපේ ජීවිත පත් වෙනවා කියලා කියන්නේ පින්නතුනි අපේ හිතේ හුඟක් දුක් අඩු වෙලා. අපි අනිත්‍යය ගැන කරන විවේචන, දෝෂාරෝපණ සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ ජීවිත අඩු වෙලා. මේ ආකල්පෙන් අපට අනිත්‍යය ගැන බලන්න පුළුවන් නම්, ඒ නිසා තමන් සැබෑලෙසම දක්ෂයෙක් නම්, සැබෑලෙසම තමන්ගේ දක්ෂතා ටිකේ උපරිම අවස්ථාවක් තමයි මෙන්න මේ ආකල්පයෙන් බලන බැල්ම. එතකොට ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ වීමේදී තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්, වෙනත් කිසිම කෙනෙකුගෙන් සහතික අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ අපට අතර කණ්ණාඩියක් දීලා තියෙනවා, මෙන්න බලන්න ඔබ ධර්මයේ හැසිරුණාද, ඔබ සැබෑලෙසම ජීවිතයේ සතුට ලැබෙන පැත්තට වෙනස් වුණාද ඔබේ ජීවිත කියලා බලන්න අතර කණ්ණාඩියක් දීලා තියෙනවා. කණ්ණාඩියේ මේක ලියලා තියන්න, මෛත්‍රිය කියන එක. තමන් නිතර යන කණ්ණාඩිය, නැත්නම් රෙස්ට් රූම් එකේ හැරි මේ වචනේ ලියලා තියන්න. ඊළඟ කාරණය තමයි තමන් ළඟ ධර්මයේ හැසිරුණාද ධර්මයේ තමන්ට ප්‍රයෝජන ලැබුණාද කියලා බලන ඊළඟ ලක්ෂණය තමයි තමන්ගේ ළඟ අවංක භාවය ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. දැන් කරණීමේ සූත්‍රයේ තියෙන්නේ සක්කෝ උජෝච සූජෝච කියලා. ඒ උජෝච සූජෝච කියන ලක්ෂණ දෙක යම්කිසි සාන්ත පදයක් නිවේ සැනසෙන මාවතක කිසියම් කෙනෙක් ඉන්නවා නම් වඩන්න ඕන ප්‍රධානම ලක්ෂණයක්. අවංක භාවය කියන එක ටිකෙන් ටික තමන්ගේ ජීවිත තුළ වර්ධනය වෙන්නට ඕන. කොහොමද අපේ ළඟ අවංක භාවය තියෙනවද කියලා අපි බලන්නේ. මේක අනිත්‍යයෙන් අහන්න අවශ්‍ය නැහැ. අපි අවංකද කියලා. අවංකද කියලා තමන් බලන්න තමන්ටම පුළුවන් බලාගන්න තමන් කතා කරන වචන ඇත්තනම් සත්‍ය වචන නම් කතා කරන්නේ. ඒ වගේම තමන් සත්‍ය වචන කියන්නේ ඇත්තනම් කතා කරන්නේ. ඒ වගේම කේලම් කියම අනිත්‍යයි බිඳුවන දේවල් කියන ගතිය අඩුවේ නම් ඒ වගේම හිස් වචන කියන ගතිය අඩුවේ නම් ඒ වගේම අනිත්‍යයේ හිත්‍රිදවන දේශ සහගතව කියන වචන අඩුවේ නම් මෙන්න මේකෙන් තමන්ට තමන් ගැන යම්කිසි අවංක භාවය ගැන තමන්ට ඉඟියක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම්කිසි ක්‍රියාවක් තමන් කරනකොට අවංකව බලන්න ඇත්තටම මම මේ දේ කරන්නේ මොකටද කියලා. යමක් තමන් කරනකොට තමම බලන්න ඇත්තටම මම මේක කරන්නේ මොකටද? දන් දෙනකොට, අම්මට තාත්තට සලකනකොට, නැත්නම් වෙනත් පින්කමක් කරනකොට තමම බලන්න ඇත්තටම මම මේක කරන්නේ මොකටද? මම මේක කරන්නේ සමාජයෙන් බැනුම් අහන වෙන නිසා ඒකෙන් මිදෙන්නද? සමාජයේ කීර්තියක් ලබා ගන්නද? නැත්නම් අනිත් අය ඉදිරියේ කැපිපෙන්නද? නැත්නම් අවංකවම කෘතගුණ සැලකීමටද මේක කරන්නේ කියලා තමම තමන්ගෙන බලන්න. එතකොට තමන්ට ඉතාම පැහැදිලිව පේනවා මොකටද මේක කළේ කියලා. මේක දකින ධර්මයේ තියෙන පිනතුනි සාන්දෘෂ්ටික භාවය මේක. අපට හිතෙනවා ධර්මය කියන එක අපේ මුවක් ඇහැද දෙයක් කියලා. පින්නතුනි අපි මේක හරියට ධර්මයෙන් නොහසකු නිසා අපට තියෙන අනවබෝධයක් මේක. හරියට අපි ධර්මය ඇහුවනම් ඒ ධර්මය ඉතාම ප්‍රායෝගිකයි. ඒ ධර්මය දිනපතාම ජීවිතයට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි බොරුව කියන එක අපි බොරුවක් කිව්වොත් බොරුව මතක තියාගන්න ඕන නේද? ඇත්තක් කිව්වොත් ඇත්ත මතක තියාගන්න ඕනේ නැහැ. ඇයි ඒ? ඒක අමතක කළ දැමත් සමානයි. ඒක හැමතැනදීම ඇත්තනේ. අපි බොරුවක් කිව්වොත් ඒ බොරුව වෙනුවෙන් අපිට පෙනී සිටින්න ඕනේ. ඒ එකම බොරුව හැමතැනම එකම විදිහට කියන්න ඕනේ. නේද? ඒ බොරුව අහු වෙන හින්දා. එතකොට බොරු කියන එකද ලේසි ඇත්ත කියමද? ඇත්ත කියන එකයි ලේසි. බොරුවක් කිව්වහම හිතට ලොකු පීඩනයක්. ඒක මතක තියාගෙන හැම තැනම ඒ එකම බොරුව සමානව කියන්න වෙනවා. දැන් බලන්න පින්නොත් මේ ධර්මයේ හැසිරීමේ තියෙන වාසිය මොකද්ද කියලා. අනිත් එක බලන්න කේලමක් කියලා දෙන්නේ බිඳුවකින්. කෙනෙක් අසමගි කරුවොතින් ඒක නිතරම හිතේ තියෙනවා. මේක කොයි වෙලේ එළියට එද දන්නේ නැහැ. කොයි වෙලේ එළියට දන්නේ නැහැ. කොයි වෙලේ තමන්ට බැනුම් අහන වේද දන්නේ නැහැ කියලා නිතරම හිතේ චකිතියක් තියෙනවා. එහෙම හිතනකොට හිතේ සතුටද තියෙන්නේ? හිතේ සතුට නැහැ. හිතේ සැනසීම නැහැ. හිතේ මානසික සුවේ නැහැ. කොච්චර අධ්‍යාපනයක් තිබුණත්, කොයිතරම් ධනිය තිබුණත් හිතේ මානසික සුවයක් නැහැ. ඒ වගේම අපේ දේශසහගත වෙනත් කෙනෙකුට දෝෂාරෝපණයක් කළා තියෙනවා නම් ඒක හිතට ලොකු වදයක් දෙනවා. එතකොට මෙන්න මේ කරුණ වලින් අපට පේනවා පින්නතුනි දහමෙහි හැසිරෙන්න අපටම නිවැරදි වීම පහසුවක් වෙනවා. වැරදි කිරීම අපට බාධාවක් වෙනවා ඉතින් දා ජීවිතේ. මේක තමයි ලක්ෂණය. අනිත් කාරණිය තමයි පින්නතුනි දැන් අපි ලක්ෂණ දෙකක් කිව්වා. තමන්ටම තමන් ගැන බලන කණ්ණාඩියේ ලක්ෂණ දෙකක් කිව්වා. මොනවද ඒ ලක්ෂණ දෙක? පළවෙනි කාරණිය මෛත්‍රිය, අවංක භාවය. බොහොම හොඳයි. තුන්වෙනි කාරණිය මොකද්ද? ප්‍රඥාව. ඉතාම හොඳයි. චින්තනවලට හොඳට මතකයි දැන්නේ ධර්මය නිතර අහන නිසා. ඉතින් ඇත්තෙම මේ කරුණු අපි අහපු කරුණොත් අපි නිතර කියන්නේ ඇත්තෙම නැවත නැවත මතකේ අලුත් වෙන්න. මේක ඉතාම වැදගත් දෙයක්. සමහර කෙනෙකුට හිතෙනවා මේ අපි අහපු කරුණු ඇයි අපි අහන්නේ කියලා. මේ පිනතුන් දන්නවා යම් කිසි පාරක අපි සාමාන්‍ය පෘථිවියේ තියෙන පොළවේ තියෙන පාරක අපි නිතර යනකොට ඇවිදිනකොට ඒ පාරේ ඒ මාර්ගයේ හැදෙනවා. සලකුණක් විදියට හැදෙනවා. නිතර නිතර යනකොට. ඒ වගේ තමයි ධර්මකාරණා නිවැරදි ධර්මකාරණා නිතර නිතර අහනකොට ඒක මනසෙ හොඳට ස්ථාවර වෙනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ නිසා අහපු දේ වාර ගානක් වැඩිපුර ඇහුවට ගැටලුවක් නැහැ. අනිත් කාරණිය තමයි ප්‍රඥාව දිනු වෙන ඕන. තමන්ගේ ළඟ ප්‍රඥාව දිනු වෙනවාද කියලා තමන් බලන්නේ කොහොමද? තමන්ගේ ළඟ ප්‍රඥාව දිනු වෙනවාද කියලා බලන්නේ කොහොමද? උපාධි ගානෙන්ද බලන්නේ? උපාධි වැඩි වීමෙන්ද බලන්නේ ප්‍රඥාව දිනු වෙනවාද කියලා? සාමාන්‍ය ලෝකේ මිනිස්සු බලන්නේ gifted person කෙනෙක්ද කියලා බලන්නේ උපාධි මට්ටමින්. ඇතැම් විට එක විටම යමක් තේරුම් ගැනීම හැකියාව අනුව බුදුදහමෙන් gifted person කෙනෙක් කියලා බලන්නේ ඊට වඩා වෙනස් විදියට. එහි පළවෙනි පියවර තමයි යම්කිසි කෙනෙක් කර්මය ගැන පැහැදිලි හැඟීමක් තියෙනවා නම්, කර්මය කියන්නේ අපි කරන අකුසල කර්ම වලට හිත අපිරිසිදුව යම්කිසි කර්මයක් කරවොතින් අපට ඒකට ආදීනව වැරදි ප්‍රතිවිපාක, නරක ප්‍රතිවිපාක ලැබෙනවා කියන විශ්වාසය. අපේ හිත පිරිසිදුව හිත සතුටෙන් තියාගෙන අපි හොඳ දෙයක් කරවොතින් අපට ඒකෙන් හොඳ ආනිසංශ ලැබෙනවා කියන විශ්වාසය. මේක තමයි ප්‍රඥාවෙහි පළවෙනි පියවර. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච කෙනා කැමති නෑ එයා ජීවිතේ දුක් විඳින්න. එයා දුක් විඳින්න කැමති නැති නිසා එතනතා ජීවිතේ හැකිතා දුරට ජීවිතය අකුසල දහම් අඩු වෙන විදිහට ජීවත් වෙනවා. මොකද එයා දන්නවා මේ අකුසල දහම් තමන්ගේ ජීවිතේ වැඩි වෙන්න කරදර, කම්කටොළු, දුක් පීඩා තමන්ගේ ජීවිතේ වැඩි වෙනවා. එයා ධර්මයේ ටිකක් හරි දන්නවා නම් එයා කැමති නෑ මේ මාර්ගයේ ගිහිල්ලා දුක් විඳින්න. ඒ නිසා එතනතා මොකද කරන්නේ? එතනතා කරන්නේ හැකිතා අකුසල දහමින් වැළකෙනවා. සබ්බ පාපසකරණං කියලා සියලු බුදුවරයන්ගේ අනුශාසනාවේ පළවෙනි පියවර මේක. ඊළඟට අකුසලයෙන් මිදෙනව විතරක් නෙවෙයි එතනත්තා අනිත් පැත්තෙන් හැකිතාක් ජීවිතයේ කුසල් දහම් කරගන්නවා. කුසල සූප සම්පදා. හිත පිරිසිදුව තියාගෙන දාන, සීල, භාවනා, කරුණා, මෛත්‍රිය ආදී ගුණ දහම් ජීවිතේ හැකිතාක් තමන් පෝෂණය කරගන්නවා, වැඩි දියුණු කරගන්නවා. මෙහෙම වෙන්න ජීවිතේ තමන්ගේ සතුට වැඩි වෙනවා. තමන්ගේ ජීවිතය අපිරිසිදු වෙනවා නම් අපිරිසිදු වෙන්නේ කුමක් නිසාද? එක්ක ලෝභය නිසා, ද්වේෂය නිසා, නොදැනීම නැත්තම් මෝහය නිසා. මෙන්න මේක මෙතනත්තා දන්නවා. ඒ නිසා මොකද කරන්නේ? හැකිතා ජීවිතයේහි අර අඳුරු පැත්ත, කළුවර පැත්ත, කළු පැත්ත හැකිතා කඩු කරගන්නවා. බුදුදහමේ අකුසල් වලට කියන්නේ කළු පැත්ත කියලා. ඒවට කියන්නේ කන්හ ධම්ම කියලා, කළු ධර්මතා කියලා. සාමාන්‍යයෙන් අපි කළු පාට හුඟා දුරු කරන අය ජීවිතේ කළු පැත්ත කියන අඳුර කියන එක බුදුදහමේ කළු සංකේතයෙන් නිතර දාන අඳුර පැත්තට. පින්තුනි, ඒ කළු පැත්ත අයින් කරන වගේම අනිත් පැත්තෙන් සුදු පැත්ත දිනු කිරීම තමයි පින් දහම් දිනු කිරීම කියලා කියන්නේ. දන් දීම, සිල් රැකීම, භාවනාව, පරිත්‍යාග ශීලීත්වය, කරුණා, මෛත්‍රිය ආදී ගුණ දහම් දැක්වීම, මේවා කරන්න කරන්න අපේ හිතේ පිරිසුදුකම වැඩි වෙනවා. අපේ හිතේ මානසික පීඩ අඩු වෙනවා. මානසික ආතති අඩු වෙනවා. නිතරම අනිත් කෙනාට උදව්වක් කරන්න, අනිත් කෙනෙක්ගේ යහපතකදී සතුටු වීම තමන්ගේ ජීවිතේ නිතරම තියෙනවා නම් එතනත්තා කොච්චර සතුටෙන්ද ඉන්නේ? වෙනත් කෙනෙක් විභාගයක් පාස් වුණාම, හොඳට ගියක් හැදුවාම, අලුතෙන් වාහනයක් ගත්තාම, අනේ අපටම ලැබිච්ච දෙයක් කියලා සතුටු වෙන්න පුළුවන් නම්, අපට ඒ සම්පත නැතුණත් අපේ කෙනෙක් කියලා හිතලා සතුටු වෙන්න පුළුවන්. දැන් මගේ පිට කියලා බෙදුව ගමම්ම මේ සතුට, මේ මානසික සුවය අපිට ලබා ගන්න බෑ. අනේ මගේම දුව පුතා, මගේම සහෝදර සහෝදරිය නේද මේක ගත්තේ කියන ආකල්පයෙන් බලන්න පුළුවන් නම් දැන් පරක්කම මහත්ත දැන් අලුත් වාහනයක් යම අරගෙන ඉන්නේ. ඉතින් අපි හිතනවා අපේම කෙනෙක් තමයි මේ වාහනේ අරගෙන තියෙන්නේ කියලා අපි හුඟක් සතුට වෙනවා. නැත්නම් අපිත් පන්සලට ගියාම අපි ටික දුරක් යනවා. එතකොට අපේම දෙයක් කියලා අපට හිතන්න පුළුවන් නම් ඒක බලන්න අපි නොලැබුවත් අපේම දෙයක් කියලා මේ ආකල්ප වෙනස් වෙච්ච ගමම පින්නතුණි කොයිතරම් ජීවිතේ වෙනසක් වෙනවද? ධර්මය කියන්නේ මේක. හුඟක් දෙනා මේක දන්නේ නැහැ. මේක දන්නේ නැති නිසා හුඟක් ධනෙ උපයාගෙන, හුඟක් අධ්‍යාපනය ලබාගෙන, හුඟක් හොඳ රටකට ඇවිල්ලා ඒ අයට කියන්නේ අපි සැපසේ දුක් විඳිනවා කියලා. සැපසේ දුක් විඳින බොහෝ දෙනා පහසුකම් හුඟක් තියාගෙන දුක් විඳිනවා. ඒ නිසා මෙන්න මේ විදියට සැපසේ සැප විඳින්න නම් මේ බුදුදහමෙන් කියන මෙන්න මේ පණිවිඩය අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ කාරණය තමයි පින්නතුනි, ප්‍රඥාවේ පළවෙනි පියවර මේ කර්මඵල අධහන ස්වභාවය. ප්‍රඥාවෙහි දෙවැනි පියවර තමයි හේතුඵල දහම, ඇතිවීම නැතිවීම දකින නුවණ. ඒක ටිකක් ගැඹුරුයි. ගැඹුරු වුණත් මේ පින්නතුන් හුඟක් උගත් අය, දැන උගත් අය, බුද්ධිය තියෙන අය මේ අතන තේරුම් ගන්න අමාරුවක් නැහැ. නැවත නැවතත් අහනකොට අපට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම මොහොතකම මේ අපේ අත්දැකීම් ඇති වෙමින් නිරුද්ධ වෙමින් තියෙන අත්දැකීමක් මේ තියෙනවා. මේක තමයි හේතුඵල ධර්ම කියලා කියන්නේ. ඒක අපි මේ අද කතා කරන මදුපිණ්ඩික සූත්‍රයට ආශ්‍රිතව ඉදිරියේදී අපි විස්තර කරන එක. එතකොට පින්නතුනි, මෙන්න මේක තමයි බුදුදහමේ කියන සංකල්පය. මොකද්ද? ධම්මාදාස කියන සංකල්පය. ධම්මාදාස කියන සංකල්පයේ ධර්මයේ නැමැති කණ්ණාඩිය, ධහම නැමැති කැඩපත. තමන් සැබෑ ලෙසම සතුට ලැබෙන මාවතේ ගමන් කරනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. මේක දන්නේ නැති අය හිතන්නේ උපාධි ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න, ගෙදර බඩු මුට්ටු වැඩි වෙන්න වැඩි වෙන්න, නැත්නම් බැංකුපතේ සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න සතුට වැඩි වෙනවා කියලා හිතන් ඉන්න බොහෝ දෙනානේ. ඒවත් වැඩි කරගන්න කමන්නේ නැහැ. ඒක ඉතාම හොඳයි. නමුත් වෙනතුනි සැබෑ ලෙසම සතුට වැඩි වෙන්නේ අර දේවල් වැඩි උනාට විතරක් නෙවෙයි. සැබෑ ලෙසම ජීවිතයේ සතුට වැඩි වෙන්නේ මෙන්න මේ සදහම් කැඩපතේ තියෙන මේ ලක්ෂණ, මේ ගුණාංග තමන්ගේ ජීවිතේ ටිකෙන් ටික වැඩි වෙනවාද කියලා තමන්ම තමන් ගැන බලන්න. අමතක වෙන නිසා කණ්ණාඩියම ලියලා තියන, නිතර තමන් බලන කණ්ණාඩියම ලියලා තියන. එතකොට තමන්ට දිනපතාම මේ ඔස්සේ ටිකෙන් ටික තමන්ට දිනු වෙන පුළුවන්. එතකොට මෙන්න මේක දිනු වීම තමයි පිනතුනේ. දිනු වීම සඳහා තමයි අපිට ධර්මාවබෝධයක් අවශ්‍ය වන්නේ. ධර්මයේ තියෙන ඊටාම ගැඹුරු කාරණා, වැදගත්ම කාරණා තේරුම් ගන්න අපිට මේ ගුණාංග වඩා ගන්න කොහොමද කියන එක තේරෙනවා. දැන් මෛත්‍රිය වැඩි වෙන නම් එක පැත්තකින් මෛත්‍රී භාවනා කරන්න ඕන. අනිත් පැත්තෙන් මෛත්‍රී භාවනා විතරක් ප්‍රමාණවත් නැහැ. සැබෑලෙසම සම්මා දිට්ඨිය ලබා ගන්නට ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාට තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. එහෙම නැතුවත් අපට මෛත්‍රී භාවන වඩන්න පුළුවන්. නමුත් ඒක හුඟක් දුර යන්න බෑ. හුඟක් දුර යන ස්ථාවර මෛත්‍රියක් ඇති වෙන්න නම් ආරසිංහ මාර්ගයේ පළවෙනි පියවර සම්පූර්ණ වෙන්නට ඕන. මොකද සම්මා සංකල්ප ඇති වෙච්ච කෙනා තමයි අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම් සංකප්ප කියන මෙන්න මේ සංකල්ප දෙහිමි සංකල්පන ඒ කෙනාගේ ජීවිතේ වැඩි වෙන්නේ. මෛත්‍රිය වැඩි වෙන නම් ඊළඟට අවංක භාවය කියන කේදී පින්නතුනි සත්‍යවාදී භාව ඇති වෙන්නත් ආරසිංහ මාර්ගයේ සම්මා දිට්ඨිය පෙරට කොටගෙන යන මේ මාවතේ අපි ඉන්නට ඕන. ඒකේ ප්‍රතිපලයක් තමයි සම්මා වාචා කියලා කියන්නේ. ආරසිංහ මාර්ගයේ කාංගයක් තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඒතකොට මේ හැම ලක්ෂණයකින්ම තමන්ට පේන දේ තමයි තමන් මේ ධම්ම මාවතේ ඉන්නවා කියන එක. ප්‍රඥාව දිනු වෙනවයි කියන්නේ ඒකත් බලන්න පුළුවන් ආරසිංහ මාර්ගය ඔස්සේ. කොහොමද බලන්නේ? සම්මා දිට්ඨිය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥා සම්මා දිට්ඨියේ පළවෙනි පියවර තමයි මහාචාර්යචක සූත්‍රයේ විස්තර කරන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා. කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒකේ දෙවෙනි පියවර තමයි චතුසත්‍ය සම්මා දිට්ඨිය. බොහොම හොඳයි. චතුසත්‍ය සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම, අවබෝධ කරගත්තු අවබෝධය කරා යන හේතුඵල ධම පිළිබඳ අවබෝධය සහිත වූ සම්මා දිට්ඨිය. මෙන්න මේ ලක්ෂණ තුන තමන්ගේ ජීවිතේ හැකියතාව දුරට වර්ධනය කරගන්නට ඕන. අන්න ඒ වර්ධනය කරන මොහොතක් පාසා පිනතුනි තමන්ට ජීවිතේ සැබෑ ලෙසම සතුට වැඩි වෙනවා. ඇතැම් විට කෙනකින් හිතන්න පුළුවන් මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ කියලා. එහෙම මුල් කාලේ සමහර අය හිතනවා. එහෙම හිතුවට ගැටලුවක්ම නැහැ. නමුත් එහෙම හිතන කෙනෙක් වුණත් ජීවිතේ සතුට ලබන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි මරණයෙන් පස්සේ සුගතියක් විමුක්තියක් කියන ධමයක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ මේ ජීවිතයේ තුලදීම තමන්ට සතුට සැනසීම තියෙන දෙයක්. ලෝකේ තියෙන බොහෝ ආගම්වල ස්වර්ගය ගැන කියන්නේ, විමුක්තිය ගැන කියන්නේ මරණයෙන් පස්සේ. දෙවියන් හා එක් වෙන්න, ස්වර්ගයට යන්න, මොක්ෂය ලබන්න කියන්නේ මරණයෙන් පස්සේ. නමුත් බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි ජීවත්ල ඉන්න කාලෙදිම මේ අත්දැකීම ලබන්න පුළුවන්. ජීවත්ල ඉන්න කාලෙදිම අපේ හිත ඉහිලටම දිනු කළ ධාන මට්ටමට ගියා නම් මනුස්සලෝකෙ ඉන්න කාලෙම බ්‍රහ්ම ලෝකයේත් එක්ක සම්බන්ධතාව තියාගන්න පුළුවන්. මනුස්ස කයකින් ඉඳගෙන බ්‍රහ්මයෙක් වගේ මානසිකත්වයක ඉන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පිනතුන අහලා ඇති අර අසිත කියන බ්‍රාහ්මණය ගැන බුදුහමන කාලේ හිටිය මනුස්සලෝකේ දවල් කාලේ කෑම කාලා හවස් කාලේ යනවා බ්‍රහ්ම ලෝකේ දේවා විහරණය කරන්න. ඒ වගේ මට්ටමට මිනිස් කයක් දරාගෙන දිව්‍ය බ්‍රහ්ම මානසිකත්වයකින් අපිට ඉන්න පුළුවන් මාවතක් බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා. ඒ නිසා අන්න ඒ මාවතේ අපි පින්නතුනි හැකිතා ධර්මඥානය වැඩි දියුණු කරගන්නට ඕන. ඒ වැඩි දියුණු කරන ධර්ම මාර්ගයේ ටිකෙන් ටික අපි පින්නතුනි ඉතාම ගැඹුරු ධර්ම කාරණා කරා යන්නට ඕන. හැමදාම සාමාන්‍ය දාන ආනිසංසහන විතරක් නෙවෙයි. ඒකත් හොඳයි, අනේක දන් දෙන එකත් හොඳයි. ඒක ලොකු කුසලයක් තමයි. නමුත් එතනින් අපි ආරම්භ කළා ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයේ ඉදිරියේ තමන්ට ගමන් කිරීමේ හැකියාවක් මේ ධර්මඥානයත් එක්ක තමන්ගේ ජීවිතවල ඇති වෙන්නට ඕන. එහෙම ඇති වුණොතින් තමයි පින්තුණි සැබෑ ලෙසම අපේ ජීවිතවල වෙනසක් වෙන්නේ. අන්න ඒ වෙනස ඇතිවීමේදී පින්තුණි ප්‍රධානම ලක්ෂණයක් තමයි, එහි මුල් පියවර තමයි ධර්මය අහන්නට ඕන. හරි ධර්මයක් තමන් අහන්නට ඕන. ඒකට කියන්නේ ශ්‍රුතමය ප්‍රඥා කියලා. මේක තමයි මුල්ම පියවර. හොඳවට තමන් ධර්මඥානෙන් පොහසත් වෙන්නට ඕන. අන්න ඒ අහන ධර්මඥානය නිතරම චින්තාමය ප්‍රඥාවෙන් නිතර හිතන්නට ඕන. හිතපු වාරගානේ වැඩි ප්‍රමාණයට පින්නතුනේ තමන්ගේ ජීවිතයට මේක සම්බන්ධ වෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ ධර්මකාරණ අහන්න ඕන, සාකච්ඡා කරන්න ඕන පන්සල් ගියම විතරයි කියලා. නැත්තම් බණහන වෙලා විතරයි කියලා. පින්නතුනේ බණහන වෙලාවේදී අපි හැකිතාක් අවධානෙන් යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි කතිකෙක් හරි ධර්මේ නම් යමක් දේශනා කරනවා නම් හොඳ අවධානෙන් අහන්න. ඉතාලම අනුපිළිවෙලකින් තමයි බොහෝට කියන්නේ. ඇතැමිට එක මොහොතකින් හරි හිත එහෙම ගියොතින් අර අනුපිළිවෙල මග හැරෙනවා. ඒ නිසා අහන කෙනා ඉතාම දක්ෂ වෙන්න ඕන. දැන් මේ කොතන ඉඳගෙනද මේ කියන්නේ කියලා. මෙන්න මෙතෙන්දි පින්නතුනි අර අහපු ධර්මයේ චින්තාමය ප්‍රඥාවෙන් ජීවිතේ හැකිතා ජීවිතේ හිතන්නට ඕන මේ කාරණා. හිතපු වාරගානේ වැඩි ප්‍රමාණයට මේක ජීවිතය තුළට අවශෝෂණය වෙනවා, ඇතුළු වෙනවා. එතකොට මේක පින්නතුනි අපට ධර්ම වෙනුවෙන් කාලයක් වැය වෙනවා නම් කාලයක් වැය වෙන්නේ ඇත්තටම ධර්මය අහන්නටයි වැය වෙන්නේ. ධර්මයේ පිළිපදිනමයි කියන එක පින්නතුනි උදාහරණයක් හැටියට කිව්වොතින් හරියට හුස්ම ගැනීම වගේ දෙයක්. අපට හුස්ම ගන්න ගිහිල්ලා වෙනම කාලේ වැය වෙනවද? කාලේ නාස්ති වෙනවද? අපට හුස්ම ගන්න කියලා වෙනම අමුතු කාලයක් යන්නේ නැහැ. අපි මේ වැඩ ටික ඔක්කොම කරන ගමන් කරගන්න ගමන් ටිකෙන් ටික හැම මොහොතකම අපි හුස්ම ගැනීමක් කරනවා. හුස්ම ගැනීම කියලා කිසිම කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඒකට සඳහා වැඩිපුර කාලයක් වැය වෙන්නේ නැහැ. අපට හරියට ධර්මඥානය තියෙනවා නම් පින්නතුනි ධර්මඥානයේ වගේම අපට අනිත් පැත්තෙන් අවධානය නැත්තම් අපි කියනවා සතිමත් බව නැත්තම් කියනවා අවේනස් එක මයින්ඩ්ෆුල්නස් එක තියෙනට ඕන. එක පැත්තකින් ධර්මඥානය අනිත් පැත්තෙන් නිතර අවධානය සම්මා සතිය කියන මේ දෙක එකට තියෙනවා නම් හැම මොහොතෙම පින්නතුනි ධර්මයත් එක්ක ඉන්න පුළුවන්. හැම මොහොතෙම මහා ලොකු ආලෝකයක් දැල්වගෙන ඒ ආලෝකයෙන් බැබලි බැබලි තමන්ට ඉන්න පුළුවන්. ධර්මඥානයේ තිබ්බට විතරක් බෑ හැබැයි. ධර්මඥානයේ තිබ්බම හරියට ලයිට් එක ඔක්කොම දාලා මේන ස්විච් එක ඔෆ් කරලා හිටියේ වගේ. ලයිට් එක ඔක්කොම තියෙනවා. කරන්ට් එකක් තියෙනවා. නමුත් මේන ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. එතකොට ඒ ධර්මඥානියත් එක්ක සතිමත් බවෙන් ඉන්නවා කියන්නේ මේන ස්විච් එකක් දාලා තියෙනවා. එතකොට ලයිට් එකක් පත් වෙනවා, අනිත් විදුලි උපකරණත් ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපේ ජීවිතයට සැබෑ ලෙසම මේක එන්න නම් එක පැත්තකින් ධර්මඥානයත් අනිත් පැත්තෙන් මේ පිළිබඳව නිතර අවධානය වැඩි කරගන්නට ඕන. මේ අවධානය වැඩි කරගත්තා කියලා පින්නතුනි මතක තියාගන්න බය වෙන දෙයක් නෑ. අනිත් වැඩ කටයුතු කිසිම දෙයක් අතපසු වෙන්නේ නෑ. අනිත් වැඩ කටයුතු දැන් කරනටත් වඩා සාර්ථකව දැන් කරනටත් වඩා ප්‍රතිඵලදායක විදියට අනිත් වැඩ ටික ඔක්කොම තමන්ට කරගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ පිළිපැදීමේ තියෙන ලොකුම වාසිය. දැනට අපට අපේ ජීවිතවල අඩුපාඩු මගහැරීම් අතපසු වීම් සිදු වෙනවා නම් ඒවා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් මෙන්න මේ ධර්මඥානය සහ නිතර සිහියෙන් වැඩ කිරීම කියන මේ කරුණු දෙකත් එක්ක. එතකොට මෙන්න මේ කරුණු ටික අපි මූලික පදනමක් විදියට සඳහන් කළේ පින්නතුනි, අපිට අපි දැන් සාකච්ඡා කළේ මහත්මයා මේ ධර්මය අපි පිළිපදිනකොට අපේ ජීවිතවල ඇතිවන වෙනස්කම් ගැන. ධර්මය බුදුහාඳුරන්ගේ ධර්මදේශනා අපේ ජීවිතවලට සම්බන්ධ වෙනකොට අපේ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ජීවිතයේ සතුට කියන එක වැඩි වෙන්නට ඕන. ඒ සතුට දැහැමි විදියට, නිවැරදි විදියට ඇතිවන සතුටක් වෙන්නට ඕන. අන්න ඒ සතුට ඇත්තටම අපේ ජීවිතේ වැඩිනවාද කියලා බලන්න සංකේත ටිකක් තියෙනවා, කාරණා ටිකක් තියෙනවා. ඒව තමයි තමන්ගේ ළඟ මෛත්‍රිය වැඩි වෙන්නට ඕන, අවංක බව වැඩි වෙන්නට ඕන, ප්‍රඥාව වැඩි වෙන්නට ඕන. යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ මෛත්‍රිය සහගත වානිත්‍යය කෙරේ නිතරම අනිත්‍යයේ දිනුව ප්‍රාර්ථනා කරන ගතිය, අනිත්‍යයට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව, අනිත්‍යයත් අපේ මය කියන බලන හැඟීම ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ නැති වෙන තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අවංක භාවය කියන එක වැඩි වෙනවා නම් ඒ ජීවිතයේ සතුට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්ත තමයි ප්‍රඥාව. ප්‍රඥාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා අපි කරන කුසල අකුසල කර්ම වලට ඊට සමාන ප්‍රතිවිපාක තමන්ට ලැබෙනවා කියන අවබෝධය. මේක ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රඥාවේ අනිත් ස්වභාවය තමයි අනිත්‍යතාවය, හේතුඵල දහම, ඇතිවීම නැතිවීම කියන මේ එක්ස්පීරියන්ස් එක තමන්ගේ ජීවිතයේ නුවණින් දැකීම. මෙන්න මේ කාරණා තුන, මෛත්‍රිය, අවංක බව සහ ප්‍රඥාව කියන මේ කරුණු තුන තමයි අපේ ජීවිතයේ අපටම බලා ගන්න පුළුවන් ලක්ෂණ. ඇත්තටම අපි සතුට ලබන පැත්තේ ඉන්නවද කියලා අපට අපේ ජීවිත ගැන බලන්න පුළුවන් ප්‍රධානම කරුණු ටිකක් තමයි අපි මේ සාකච්ඡා කළේ. අන්න ඒ සතුට, ඒ කරුණ අපේ ජීවිතේ වඩාත් වර්ධනය වෙන ආකාරයට හේතු වන ප්‍රධාන සූත්‍රයක් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ මදෝ පිණ්ඩික සූත්‍රය. මේ පිණ්ඩ කියන එකයි, මේ වදය කියන එකයි මේකේ තේරුම. මේ වදයක් වගේ ඉතාම මිහිරි දෙයක් කියන එකයි මේ සූත්‍රයේ අර්ථය. බුදුහාමුදුර කියනවා මෙන්න මේ සූත්‍රයේ කියන කරුණ පාණය කරන්න කියලා. ඒ තරම්ම මිහිරි දෙයක් කියලා. හැබැයි ඉතින් අපිට ඒක එච්චරම මිහිරි වෙන්නේ අපිට තේරිච්ච ප්‍රමාණයට. නමුත් එකවරක් දෙවරක් නෙවෙයි පින්නතුනේ, නැවත නැවතත් අහලා බලන්න. මේ සූත්‍රය අපි ඉතාම සාරාංශය කෙටියෙන් විතරයි, සමරියක් හැටියට විතරයි මේ අත්පත්‍රිකාවේ තියෙන්නේ. නමුත් මේක තවත් විස්තර තියෙනවා. ඒ විස්තරත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනක් පින්නතුනේ බුදුහාඳුර එක්තරා කාලෙක කිමුල්වත් නුවර නිග්‍රෝධාරාමේ වැඩ සිටියා. බුදුහාඳුරෝ කිමුල්වත්පුර නිග්‍රෝධාරාමේ. කිමුල්වත්පුර කියන්නේ කොහෙද? දඹදිව. බුදුහාඳුර ඉපදිච්ච ප්‍රදේශය දැන් කාලේ හැටියට නම් ඔය නේපාලයට ආසන්න ප්‍රදේශය හැටියට සලකන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ හිටිය බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ සාක්‍ය වංශිකයන් විසින් හදලා දීපු පන්සල තමයි නිග්‍රෝධාරාමේ කියලා කියන්නේ. එතකොට පළවෙනි ආරාමය තමයි වේළුවන ආරාමය. බිම්බිසාර රජතුමා හදලා දීපු පළවෙනි ආරාමය තමයි වේළුවන ආරාමය. ඊට පස්සේ තමයි මේ නිග්‍රෝධාරාමේ ලැබුණේ. එතකොට මේ නිග්‍රෝධාරාමේ බුදුහාමුදුර වැඩ ඉන්න දවසක උදෑසන සමයේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා, පිණ්ඩපාතේ වන්දනලා, දානය වන්දනලා සවස් යාමේහි බුදුහාමුදුර ඒ සමීපයේ තිබුණ මහා වන කියන වනාන්තරයක් කැලියා. මේ මහා වන කියන වනාන්තරයට නැත්තම් මේ මහා වනයේට බුදුහාමුදුර ගියා විවේකීව කාලය ගත කරන්න. නැත්තම් මෙතන මේක උද්‍යානයක් වෙන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණයෙන්ම වනාන්තරයක් වුණා වෙන්නත් පුළුවන්. මේ මහා වන කියන එක හුඟා ප්‍රසිද්ධ ස්ථානයක් විදිහට බුදු සමය සලකනවා. මේ මහා සමය සූත්‍රයමත් සඳහන් කරලා තියෙන මේ මහා වනයේදී. පින්තුනි, මේ මහා වනයේහි ගසක් මුල බුදුහාමුදුර වැඩ හිටියා. වැඩේ ඉන්න අවස්ථාවේදී විවේකෙ වෙන්නකොට මේ වනාන්තරයෙන් තමාව දණ්ඩපාණි කියන ශාක්‍ය රජ කෙනෙක්. ශාක්‍ය වංශයේහි දැන් ප්‍රධාන රජතුමා විදිහට සුදෝන රජතුමා ඉන්න අතරේ තවත් ප්‍රාදේශීය රජවරු හිටියා. අනේ ප්‍රාදේශීය රජ කෙනෙක් විදිහට සලකන්න පුළුවන් කෙනෙක් හැටියට මේ දණ්ඩපාණි කියන කෙනා ඔහු නිතර මතේ දණ්ඩක් අරගෙන ඉන්නේ. ඒ නිසාම ඇතමිට මුහුට මේ දණ්ඩපාණි කියලා කියන්නේ. පින්තුනේ මෙන්න මේ තැනැත්තා ඔහුත් ඒ හවස් යාමෙහි ඇවියා යාමට වගේ ඇවිදින්න ඒ ප්‍රදේශයට ආවා. ආපු අවස්ථාවේදී මේ දණ්ඩපාණයට බුදුහාමුදුරු මුණ ගැහුණා. බුදුහාමුදුරන්ගේ කුලයේ කෙනෙක් වුණාට, ශාක්‍යවංශික කෙනෙක් වුණාට හුඟා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙවෙයි මෙයා. බුදුහාමුදුරුත් එක්ක ඇවිල්ලා සුහඳව ශාක්‍යවංශික කෙනෙක් හැටියට බුදුහාමුදුරුත් එක්ක සුහඳව කතා බහ කළා. වැන්දේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ ළඟට එන සමහර අය හැමදෙනාම වඳින්නේ නැහැ බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරේම බලාපොරොත්තුනේත් නැහැ. බුදුහාමුදුරන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. වැන්දොත් වැඳපු කෙනාට හොඳ. බුදුහාමුදුරන් ලොකු වාසියක් නැහැ. දැන් ඇතැම් මිට වැඳුම් බලාපොරොත්තු වෙන්නේ කිසි වෙලකට බුදුහාමුදුර ක්‍රියා කළා තියෙන්නේ. මොකද සමහර අවස්ථාවලදී වෙනත් ආගම්වලයිගේ ආශ්‍රමවලට ගිහිල්ලා තියෙනවා. ආශ්‍රමවලට ගිහින් වැඳුම් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. බුදුහාමුදුර සුහදව සාකච්ඡා කරන්න. ඇතැම් මිට බෞද්ධය කරගන්නත් නෙවෙයි, බුදුහාමුදුර ශ්‍රාවකය කරගන්නත් නෙවෙයි ගියේ. සුහදතාවය සඳහා සුහද මිතුරන් ඉදිරියට සාකච්ඡා කරන්න වෙනත් අයගේ ආශ්‍රමවලටත් බුදුහාමුදුර වැඩම කළා තියෙනවා. කෙසේ වෙතත් මේ දණ්ඩපාණී දණ්ඩක් අතෙන් ගත්ත මේ ශාක්‍ය වංශික රජතුමා බුදුහාමුදුරුව වෙත ආවා. ඇවිල් උන්වහන්සේත් එක්ක සුහඳව කතා බහ කළා. කතා බහ කරන ගමන් මෙයා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැන එකත් පස්සක පැත්තකට වෙලා ඉන්න ගමන් අර දණ්ඩත් අතින් අරන් මම බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය? කිං වාදේ සමනෝ කිමක්ඛායේති? බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ වාදය මොකද්ද? ඔබ වහන්සේ මොකද්ද ලෝකෙට කියන දේ? මොකද්ද ඔබ වහන්සේ කියන දේ කියලා? වාදය මොකද්ද? දැන් ලෝකේ වාද තියෙනනේ, සමාජවාදය, මාක්ස්වාද එහෙම කියලා වාද කියන ඒවා. ඒ කියන්නේ එක එක මතවාද කියන එක. ඒ මතවාද කියන එක පිනුතුනි බොහෝ විට දෘෂ්ටි වලින් යුක්තයි. දෘෂ්ටි කියන්නේ මොකක්කෝ අන්තයකට ගිහිලා. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරන ධර්මය වාද කියන ගණයට අයිති වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මයේ දර්ශනයක් හැටියට ඉදිරිපත් කරනවා. නමුත් වාද කියන පදයෙන් බුදුහාමුදුර එක විස්තර කළේ නැහැ. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරන ඉතාම වැදගත් කාරණයක්. ලෝකෝ මයා විවදති අහං ලෝකේන න විවදාමි. මේක ඉතාම වැදගත් කාරණයක්. ලෝකෝ මයා විවදති අහං ලෝකේන න විවදාමි. ලෝකයා මා සමග විවාද කරනවා, මම ලෝකයා සමග විවාද කරන්නේ නැහැ කියලා. පින්වතුනි වාද කරන්නේම සත්‍ය තේරෙනකම්. සත්‍ය තේරුණාට පස්සේ වාද කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුර ධර්ම කාරණා විස්තර කළා කියලා, නමුත් වාද කිරීමට වාද කරන අදහසින් එක කළ නැහැ. හැබැයි සමහර අයගේ වාදවලදී උත්තර දීලා තියෙන බුදුහාමුදුර. බුදුහාමුදුර වාදයකට කියලා ගිහිලා නැහැ. අනිත් අය බුදුහාමුදුරත් එක්ක වාද කරන්න ඇවිල්ලා තියෙනවා, ප්‍රශ්න අහන්න ඇවිල්ලා තියෙනවා, බුදුහාමුදුරයට උත්තර දීලා තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ට වාදයක් කරන්න අවස්ථාවක් තිබුණා නැහැ. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියන දේ තමයි දෙවියන් බමුන් සහිත මේ ලෝකයේහි. දැන් බුදුහාමුදුරුවෝ නිතරම බුදුහාමුදුරගේ ලක්ෂණයක් තමයි සත්තා දේව මනුස්සාන කියන කාරණය. බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රවරයෙ වුණේ මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි. දෙව් මිනිසුන්ට. දැන් දෙවියන් කියන යටතට කොටස් දෙකක් අයිති වෙනවා. අල්පේසාක දෙවරු, මහේසාක දෙවරු කියලා. නැත්නම් අල්පායස්ක දෙවරු, බොහෝ ආයුෂ තියෙන දෙවරු කියලා. ඒ අල්පායුෂ දෙවරු ගණයට තමයි ওই චාතුරුමහරජිකාදී දිවිලෝකයේ දෙවරු අයිති වෙන්නේ. අර බොහෝ කාල ජීවත් වෙන දෙවරු හැටියට සලකන්නේ බ්‍රහ්මයන්. එතකොට බ්‍රහ්ම කියන පදය ඇතැමිට සඳහන් කරලා තියෙන බුදුදහමේ සමහර අවස්ථාවලදී දේව කියන පදය යටතට දෙවියන් සහ බ්‍රහ්මයන් කියන කොටස් දෙකමත් අයිති කරලා තියෙනවා. ඒ නිසායි සුපටිපන්නෝ පාඨයේ තියෙන්නේ සත්තා දේව මනුස්සාන කියලා. බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකේ ඉපදෙන්නේ, මනුස්ස ලෝකේ ඉපදීම තමයි බුදුහාමුදුරන්ගේ ලෝකේ පහළ වෙච්ච බුදුවරුන්ගේ ස්වභාවය. ඒක න්‍යාය ධර්මයක්. එහෙම කළා තියෙන්නේ ධර්ම අවබෝධය කරන අන්තිම පල්ලෙහාම මට්ටම තමයි සලකන්නේ මනුස්ස ලෝකෙ විදියට. දිව්‍ය ලෝකේ පහළ වුණොතින් බුදුවරේ මේ ලෝකේ මිනිස්සුන්ට ඒ බුදුහාමුදුරන්ගෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. අනිත් දේ තමයි බුදුවරේ කියලා කියන්නේ ප්‍රායෝගික මිනිසුත් එකට ජීවත් වෙච්ච ශාස්ත්‍රවරයෙක්. අන්නේ ශාස්ත්‍රවරයාට ධර්මාවබෝධය කරා යන ගමනේදී මිනිසුන්ගේ මේ සාමාන්‍ය ගැටලු ටික සැබවීම පේන්නට ඕන. ඒක ධර්මාවබෝධය කිරීම සඳහා තියෙන අවශ්‍යතාවයක්. දැන් දිව්‍ය ලෝකේ ස්වභාවය තමයි මිනිසු වයසට යන එක පේන්නේ නැහැ. ලෙඩ වෙන එක පේන්නේත් නැහැ. ඒ වගේම මරණයට පත් වුණාට පස්සේ ශරීරයක් ඉතුරු වෙන්නේත් නැහැ. දැන් මනුස්ස ලෝකේ තමයි අවසන් කටයුතු කරන ශරීරයක් ඉතුරු වෙන්නේ. දිව්‍ය ලෝකේ ස්වභාවය තමයි ඉපදෙනකොට මවකුසකින් ඉපදෙන්නේත් නැහැ. මිය ගියාට පස්සේ ශරීරයක් ඉතුරු වෙන්නේත් නැහැ. කෙනෙකුට මේක ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒක ඒක ආත්ම භාවල ස්වභාවය මේකයි. එතකොට අන්න එතෙන්දී මේ ජරා මරණ ව්‍යාධි කියන මේ කරුණු ප්‍රකට වෙන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් ස්ථානයක් තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. දුක සැප දෙකම එක පැත්තට පේනවා. ඒ නිසා එම පෙනීම දුකෙන් මිදලා සැබෑ ලෙසම විමුක්තිය කරා යන්න, නිවීමක් කරා යන්න මේක බෙහෙවින් උපකාරී වෙනවා. එහෙම වුණත් මනුස්ස ලෝකේ උන්වහන්සේ පහළ වුණත් උන්වහන්සේගේ උන්වහන්සේ මිනිස්යාගේ විතරක් ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. උන්වහන්සේට කියන්නේ සත්තා දේව මනුස්සණන් කියලා. දෙවියන්ගේත් මිනිස්යාගේත් දෙපිරිසේම ශාස්ත්‍රවරයෙක් පත් වුණ උන්වහන්සේ. ඒකෙන් කියන්නේ හැමදෙනාම උන්වහන්සේ සරණ ගියා කියලා. ඒ දෙපිරිසේම අය බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තා. ඒ අතරේ පිනතුණු මනුස්ස ලෝකේ ඊටාම සල්පයයි ටිකයි ධර්ම අවබෝධය කළේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සත්‍යයන් මාර්ගඵල ලැබුවා, නිර්වාණ අවබෝධය කළා. දැන් සඳහන් කරනවා එක බුදුහාඳුර කෙනෙකුගේ ශාසනයක නිවන් දකින සත්‍යයන් ගැන. එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක නිවන් දකින සංඛ්‍යාව ගණන් අනුව කිව්වොතින් කියනවා 22 අසංඛේයයක් කියලා. 22 අසංඛේය ඉලක්කම් වලින් ලියනවා නම් 24 ලියලා 0.140ක් ලියනවා. ඔක තමයි 22 අසංඛේය කියන එකේ සංඛ්‍යාත්මක ගාන. එතකොට එක බුදුහාඳුර කෙනෙක්ගේ ශාසනයක 22 අසංඛේයයක් සත්‍යයන් නිවන් දකින්නවා කියලා කියන්නේ මනුස්ස ලෝකයේහි ඇතැමෙට ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. දශම ගානෙනුත් බිංදු ගානක් ගිහිලෙන ගානක් තමයි මනුස්ස ලෝකයේ නිවන් දකින්නවා කියන සත්‍යයන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සත්‍යයන් දෙවියන් බ්‍රහ්මයන් නිවන් දකින්නවා. ඉතින් බුදුහාඳුර සඳහන් කරනවා මෙන්න මේ දෙවියන් බමුණු සහිත මේ ලෝකයේහි යම් කිසි කෙනෙක් වාද නොකර ඉන්නවා නම්, වාදෙන් දුර වෙලා ඉන්නවා නම් මම අන්න එහෙම කෙනෙක්. ඒ විතරක් නෙවෙයි බුදුහාමර තවත් වැදගත්ම කාරණයක් කියනවා. යම් කිසි කෙනෙක් කාමයෙන් දුර වෙලා, ඒ වගේම විචිකිච්ඡාවෙන් දුර වෙලා, ඒ වගේම ද්වේෂයෙන් දුර වෙලා, ආස්රවලින් දුර වෙලා, ඒ විතරක් නෙවෙයි යම්කිසි කෙනෙකුගේ හිතේ කෙලෙස් වලට බැසගන්න, කෙලෙස් පැලපදියම් වෙන්න, කෙලෙස් වලට ජීවත් වෙන ස්ථානය බවට පත් නොකරගෙන කෙනෙක් ජීවත් වෙනවා නම් මම අන්න එහෙම කෙනෙක් කියලා. ලෝකේ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් වාද කරන අයතුරින් වාද නොකර ඉන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිතේ ලෝභය, ද්වේෂය, විචිකිච්ඡාව, මාන්නය මෙන්න මේ ආදී අකුසල දහම් තමන්ගේ හිතේ පැලපදියම් වෙන්නට, හිතේ වාසය කරන්නට, හිතේ läග ගන්නට අවස්ථාවක් ලබා නොදී කිසියම් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් මම අන්න එහෙම කෙනෙක්, අන්න ඒකයි එමදු ස්වභාවය යුක්ත කෙනෙක් මම කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. මේක ඉතාම කෙටියෙන් බුදුහාමුදුරුවෝ ගැන සඳහන් කරපු, බුදුහාමුදුරුවෝ කවුද කියලා සඳහන් කරපු කාරණයක්. මොකද අර දණ්ඩපාණේ බුදුහාමුදුරුවන් ඇහුවේ බුදුහාමුදුරුවන් ඔබහන්සේගේ වාදය මොකද්ද, ඔබහන්සේ මොකද්ද කියන්නේ කියලා. බුදුහාමුදුරු මුලින්ම කිව්වා මට වාද කරන්න දෙයක් නැහැ, නමුත් මම යමක් කියනවා නම් මට කියන්න තියෙන්නේ මං ගැන. ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල දහම් වලට මගේ හිතක් හිතේ ඉඩක් නැහැ. අන්න එලෙස හිතේ අකුසල් බැසගන්නට ඉඩ නොදී ජීවත් වෙන කෙනෙක් ඉනවා නම් මම අන්න එහෙම කෙනෙක් කියලා. මෙහෙම කිව්වට පස්සේ පින්නතුනි අර දණ්ඩපාණි කියන ශාක්‍ය රජතුමා හා එහෙමද කියලා ඔහු නිකන් අමුතු විදියට බුදුහාමුදුරේස බලලා, අර හිසේ රැළියන විදියට, නළලෙහි රැළියන විදියට බුදුහාමුදුරේස බලලා හා එහෙමද කියලා බුදුහාමුදුරේස බලලා හා එහෙනම් කියලා ඔහු යන්න ගියා. තව වාදිවාද කරේ නැහැ බුදුහාමුදුරන්. තවදුරටත් බුදුහාමුදුරේ එහෙම වෙන්නේ ඇයි කියන එක ගැන බුදුහාමුදුරන්ගේ විස්තර ඇහුවේ නැහැ ඇත්තෙම. දැන් බුදුහාමුදුරන්ගේ කාලය තිබෙන ලක්ෂණය තමයි සමහර අය බුදුහාමුදුරන්ගෙන් ධර්ම මාර්ගයේ අවසාන යනකම් අහගෙන තියෙනවා. ඒ පින වැඩි අය. සමහරට ඒ පින නැති අය පිනතුනේ බුදුහාමුදුරන් මුණ ගැහුනට අර ධර්ම මාර්ගයේ අවසානට යනකම් ටික අහගෙන තරම් පිනක් නැහැ කියලා කයට. ඇතැමිට කියනවා ඉඳ ඉඳ එක විහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ විඳ දුක් සසර, අනේ දෙව්දත් නොදුට මොක්පුර කියන්නේ එක. එක විහාරස්ථාන හිටියත්, එක පන්සලේ හිටියත් බුදුහාමුදුරුත් එක්ක සමහරට මේ ධර්ම අවබෝධයක් කරගන්න බැරි වුණා. බුදුන් දැක්කා කියලා කියන්නේ පින්නතුනේ බුදුහාමුදුරෝ සියසින් දැකීමම නෙවෙයි, ධර්මයේ දැකීම. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනමන පාලා අවුරුදු 230 ගානකට පස්සේ ඉන්දියාවේ හිටිය අර නිග්‍රෝධ හාමුදුරු වගේ පොඩි හාමුදුරුවොත් බුදු හාමුදුරුවෝ දැක්කා. ඒ දැක්කේ සියසින් නෙවෙයි. ඒ දැකේ පින්නතුනි ධර්මය හරහා. ඒ නිසා බුදුන් දකින්නවා කියලා කියන්නේ ධර්මය හරහා දකින්න බුදු හාමුදුරුවෝ. ධර්මය හරහා දකින්න බුදු හාමුදුරුවෝ අපේ පිළිම වහන්සේ තුලින් දකින්න බුදු හාමුදුරන්ට වඩා හුඟක් වෙනස්. ඒ උන්වහන්සේ ළඟදී අපි හුඟක් ගෞරව දක්වනවා. එතැන් විට සාමාන්‍යයෙන් අපි පිළිම වහන්සේ ළඟදී ගෞරව දක්වන්නේ බුදුමන්දිරේට විතරයි. නමුත් සැබෑකසම් බුදුහාමුදුරු හඳුනාගත්තට පස්සේ බුදුහාමුදුරෝ හැම මොහොතේකම තමන්ගේ හද මඩලේ ඉන්නවා. තමන් බුදුහාමුදුරෝ දකී කියලා තමන්ට වරදක් කරන්න හිතෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ හැම වෙලාවෙම තමන් එක ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි සැබෑ ලෙසම අපි බුදුහාමුදුරෝ අපේ ජීවිතයට සම්බන්ධ කරගැනීමේ තියෙන වාසිය. කෙසේ වෙතත් පිනොතිනි බුදුහාමුදුරෝ සඳහන් කරාම මෙහෙම උන්වහන්සේගේ ළඟ කෙලෙස් හට ගන්නට අවස්ථාවක් නොදීපු කෙනෙක් කියලා ඇහුවට පස්සේ මේ තැනැත්තා ඒක අහලා හා එහෙමද කියලා අහලා ඔහු යන්න ගියා. ඊට පස්සේ පින්නතුනි බුදුහාමුදුරුවෝ තර දිවා විහරණය කළේ අර ගහක් යට බෙලි ගහක් යට හිටියා කියලා. කියන්නේ මේ මහා වනයේහි බෙලි ගසක් ළඟ හිටිය බුදුහාමුදුරුවෝ ඒ හවස් වරුවේ ටික වෙලාව ගත කළා. නැවත නිග්‍රෝධ ආරාමයට වැඩම කළා. නැවත බුදුහාමුදුරුවෝ නිග්‍රෝධ ආරාමයට වැඩම කළා. වැඩම කළාට පස්සේ මේ වෙච්ච සිද්ධිය බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා. දැන් මේ වගේ වෙන සිදුවීම් බුදුහාමුදුරු විවෘත අනිත්‍යයත් එක්ක කතා කරලා තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක කේලමද්දෝ කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි පිනතුනේ. ඒ සිද්ධිය, ඒ සිදුවෙච්ච සිදුවීම් වෙනත් කෙනෙකුටත් ආදර්ශයට ගන්න, පාඩමක් ඉගෙන ගන්න, යම්සි ධර්ම කරුණක් ඉගෙන ගැනීමේ මෛත්‍රිය සහගත සිටුවෙල්ලෙන් බුදුහාමුදුරුවෝ ඒ ධර්ම කරුණු එහෙමම සාකච්ඡා කරනවා. එතකොට අර කිඹුල් වතෙහි මහා වනයේහි අර බෙලි ගසක් ළඟ වාසය කරපු බුදුහාමුදුරන්ට දණ්ඩපාණේ කියන මේ සාක්‍ය මුණගැහිච්ච අවස්ථාවේදී ඔහු අහපු ප්‍රශ්නත් ඒ ප්‍රශ්න වලට බුදුහාමුදුරු දීපු උත්තරත් ඒන් පස්සේ ඔහුගේ ප්‍රතිචාරයත් අර නිග්‍රෝධ ආරාමයට වැඩම කළාට පස්සේ බුදුහාමුදුරු ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කර සිටියා. අර සිද්ධි එහෙම කිව්වා. ඒ කියපු කාරණා ටිකකට මේ සූත්‍රයේ හිවෙන් වෙලා තියෙනවා. මහණෙනි මම උදේ කාලේ පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ වන්දනලා හවස් වරුවේ මම මේ විදිහට මහා වනයේ බෙලිගසක් ළඟ හිටියා. ඉන්නකොට දණ්ඩපාණි ආවා මගේ ළඟට. දණ්ඩපාණි මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඔහුට මම මේ වගේ උත්තරයක් දුන්නා කියලා සඳහන් කළා. සඳහන් කළාට පස්සේ පින්නතුනි මේ හිටිය ස්වාමින් වහන්සේලා නැවතත් තව පොඩි විස්තරයක් බුදුහාඳුරන්ගෙන් අහනවා. දැන් අර දණ්ඩපාණිට බුදුහාඳුර සඳහන් කර ඉතාම කෙටියෙන් ඒ කෙටියෙන් කියපු කරුණු ටික පින්නතුනි තව දුරටත් මේ ස්වාමීන් වහන්සේ කෙනේ ප්‍රශ්නයක් අහනවා. කොහොමද කිංවාදී පන බන්තේ භගවා සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මණියා ප්‍රජාය සදේව මනුස්සාය න කේනති ලෝකේ විග්ගහේ තිටති. කොහොමද බුදුහාමුදුරනේ, කොහොම වාදී වුණු බුදුහාමුදුරෝද මෙලෙස ලෝකයෙහි වාද නොකර ඉන්නේ කියලා, කොහොමද බුදුහාමුදුරන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ කියලා, කොහොමද මේ තණ්හාව විචිකිච්ඡාව ඒ වගේම භව තණ්හාවාදී මේ අකුසල දහම් දුරු කරලා ඔබ වහන්සේ කොහොමද වැඩ ඉන්නේ කියලා තව දුරටත් බුදුහාමුදුරුවන්ගෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්න කළා. දැන් බුදුදහමේ තියෙන ලක්ෂණ මේකයි පෙන්නතුනි. සමහර කාරණා එක තැනකදී ඉතාම කෙටියෙන් කියන්නේ. ඒ කෙටියෙන් කියපු කාරණා තව තැනකදී සවිස්තර කරනවා. ඇතැම්මිට බුදුහාමුදුරුව විස්තර කරනවා තව තැනකදී. බුදුහාමුදුරෙන් කාලේ හිටේ විශේෂ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට කිව්වා මහා කච්චාන කියලා. මේ මහා කච්චාන හාමුදුරුව ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ බුදුහාමුදුරුව කෙටියෙන් කියපු කාරණා විස්තරාත්මකව කියන කෙනෙක් විදියට. උන්වහන්සේට උන්වහන්සේ අර ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා අසුන මාත්‍රෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට, දැන් සරියොත් හාමුදුරුව ප්‍රඥාවට අධිපති වගේ, මුගලන් හාමුදුරුව ඊරිදි බලයට අධිපති වගේ, මහා කච්චාන හාමුදුරුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු දේශනා විස්තරාත්මකව කියන කෙනෙක් විදියට. අනිත් හාමුදුරු අතරේ ලොකු ප්‍රසිද්ධියකට පත්වල හිටියා. ඒ නිසා හාමුදුරුවන්ට මොකක්ද තේරුම් නැතුණු ගාමම යන්නේ මහකච්චාන හාමුදුරු හමු වෙන. මහකච්චාන හාමුදුරු නෙවෙයි. මහකච්චාන හාමුදුරු ප්‍රසිද්ධියට පත්වලා තිබුණේ මේ දුසංගධාරී ස්වාමීන් වහන්සේ විදියට. මහකච්චාන කියලා කියන්නේ, මහකච්චාන කියලා කියන්නේ කෙටියෙන් කියපු දේවල් විස්තරාත්මකව කියන ස්වාමීන් වහන්සේ විදියට. පින්නතුනේ බුදුදහමේ හිටිය ප්‍රධාන ස්වාමීන් වහන්සේලා කීප මේ පින්නතුන අහල ඇති උදාන පාළිය සඳහන් වෙනවා. බුදුදහමේ හිටිය ප්‍රධාන ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් පිළිබඳව යතරේ සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, මහා කච්චාන හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ, ඔය වගේ හාමුදුරුවෝ දහනමක් හිටියා. මේ දහනම පිනතුනේ හරියට මේ බුදු සසුනේ හිටිය දසමහ යෝධයෝ වගේ, හරියට දුඩුගම රජතුමාට හිටිය දසමහ යෝධයෝ වගේ ඉතාම ප්‍රබල ස්වාමීන් වහන්සේලා. ගුහාක් මොනවහන්සේලා නොවනින්. හැබැයි මේ දහනමට සීවලි හාමුදුරුවෝ අයිතුනේ නැහැ. සීවලි හාමුදුරුවෝ අයිතුනේ නැහැ. සීවලි හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් සීවලි හාමුදුරුවෝ ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේ හැටියට අපි අතර හුඟක් ජනප්‍රියයිනේ. අපි හුඟක් ගෙවල්ලා තියාගෙන ඉන්නේ සීවලි හාමුදුරුවන්ගේ පින්තූරේ. ඒකට හේතුව තමයි ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉතින් කැම්බ බීම ටිකනේ නේ. අපිට ඉතින් එච්චරයි නෝනේ බොහෝ දෙනාටනේ. ඔව් කැම්බ බීම විතරක් බලාපොරොත්තු වෙන අය ඉතින් ඒ විතරක් නෙවෙයි ඉතින් සද්දාවෙන් තමයි කරන්නේ. එහෙම වුණත් කමන්නේ ඉතින් එක හාමුදුරුවනට හරියට ඉතින් ආදරය කරන එක ලොකු දෙයක්. නමුත් පින්තුනේ සැබෑලෙසම අපේ ලෝකයේහි ඊට වඩා ඉදිරියෙන් හිටපු ස්වාමීන් වහන්සේ ඉන්නවා. නමුත් අපි හැම දිනකටම ගරු කරන එක කිසි ගැටලුවක් නැහැ. නමුත් පින්තුනේ බුදුදහමෙහි නිතරම අගය කරන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවේ මූර්තිය විදිහට ප්‍රඥාවේ හොඳම එක්සැම්පල් එක විදිහට සලකන්නේ සරුවත් හාමුදුරුවෝ. ඒ නිසා දරුවෙකුට අකුරු කියවනවා නම් දරුවෙක්ගේ පොත් මේසේ ළඟ තියෙනවා නම් තියාන ඕන පින්තූරේ බුදුහාමුදුරන්ගේ පින්තූරයත් සරුවත් හාමුදුරන්ගේ පින්තූරයත් තියෙනට ඕන. දැන් බුදුදහම දන්නේ නැති අය තමයි ගණදේවයන්ගේ පින්තූරේ තියන්නේ. ඔව් දැන් නුවණට අධිපති දෙවියන් ගණදේවිය කියලා කියනෝනේ. ඒ බුදුදහම දන්නේ නැති අය හින්දු අය කරන්නේ. නමුත් අපි බෞද්ධයන් හැටියට පින්නතුනේ අපි බුදුහාමර නිතර අවධානය කරේ සරියුත් හාමුදුරුවෝ ආදර්ශය ගන්න කියලා. එතකොට අන්න ඒ වගේ ස්වාමින් වහන්සේලා අතුරෙන් ඊ මට්ටමෙම හිටිය ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි මහා කච්චාන හාමුදුරුවෝ කියලා කියන්නේ. පින්තූර දැන්ට ඔක්කොම මේ ශ්‍රාවකයන් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා 89 පින්තූර ඇඳලා තියෙනවා. දැන් ඇඳලා තියෙන මොකද අර ලංකාවේ ඉන්න ගයාන් ශානක විධාන ප්‍රතිරණ කියලා මහත්මයෙක් කෙනෙක්. එයා භාවනා කරලා යට හොඳට චිත්‍රණ දෙන්න පුළුවන්. එයා උපාධිරත් කළේ බෞද්ධ දිනකලයා. එයා භාවනා කළා. එයාට හිතෙනවා මෙන්න මේ වගේ මේ ස්වාමීන් වහන්සේ කියලා. එයායි ඔක්කොම පින්තූර ටික ඇඳලා තිනවා. දැන් ඉතාලම ලස්සනට ඒ ස්වාමීන් වහන්සේලගේ පින්තූර වෙනස් විදිහට ඇඳලා තිනවා. ලංකාවේ ඩයමන්ඩ්ස් ජයගොඩි කියන බුක් ෂොප් එකේ තියෙනවා. ගියහම බලන්න පුළුවන් මරදානේ. ඒ පොත්හලේ ඔක්කොම පින්තූර ටික තියෙනවා. ඔව් ඕනනම් ගන්න පුළුවන් බලන්න පුළුවන්. පින්තුනි මෙතන ඉනන් ඉතාලම වැදගත් පදයක් සාකච්ඡාවට භාජනය වෙනවා. මේක තේරුම් ගන්නට ඕන ප්‍රපංච කියන වචනේ. ප්‍රපංච කියන වචනය බුදුදහමෙහි ඉතාම වැදගත් අර්ථය හොඳින් දැනගත යුතු වචනයක් විදිහට දක්වනවා. මේකේ තේරුම කිව්වොත් පින්තුනි ප්‍රපංච කියලා කියන්නේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මෙන්න මේ අපේ හිතේ හටගන්නා වූ අකුසල වලට පොදුවේ එක වචනයක් විදිහට කියන නමකුයි ප්‍රපංච කියලා කියන්නේ. සම්පූර්ණ මේ මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථ සමූහයම මේ ප්‍රපංච ගැන විස්තර කරන දේශනා විදිහට සලකන්නේ. 152 සූත්‍ර තියෙන මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍ර බොහොමයක විස්තර කරන්නේ මේ ප්‍රපංච පිළිබඳව. තෘෂ්ණා, දෘෂ්ටි, මාන අපේ හිතේ ඇතිවන මේ කෙලෙස් පිළිබඳව තමයි සඳහන් කරන්නේ. අන්න ඒ කෙලෙස් වලට පොදුවේ කියන නම තමයි ප්‍රපංච කියලා කියන්නේ. අන්න ඒ කෙලෙස් ගැන තමයි මෙතන ඉඳන් විස්තර කරන්නේ. දැන් අර ස්වාමීන් වහන්සේලා අර බුදුහාමුදුර දණ්ඩපාණිට කෙටියෙන් කියපු කාරණා ගැන මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ කෙනෙක් විස්තරාත්මකව අහනවා. එතකොට බුදුහාමුදුරෝ මෙන්න මේ ප්‍රපංච ගැන විස්තරයක් කරනවා. මොකද්ද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ? මහණෙනි, යම් කාරණයකින් යම් කිසි කෙනෙකුගේ මේ තෘෂ්ණා, දෘෂ්ටි, මානවලින් යුක්ත ප්‍රපංච ධර්මයන් යම් කිසි කෙනෙක් මැඩගෙන ඉන්නවනම්, යම් කිසි කෙනෙක් යටපත් කරගෙන ඉන්නවනම්, අන්න ඒ යටපත් කරගෙන ඉඳීම තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. සාමාන්‍ය කෙටියෙන් කිව්වොතින් අපේ හිත, අපේ තියෙන, අපේ ජීවිතයේ ලස්සන බව, අපේ ජීවිතයේ තියෙන ප්‍රබෝධය නැති කරලා තියෙන්නේ මෙන්න මේ ප්‍රපංච විසින්. උදාහරණයක් කියනවා, හරියට අවුවේ දාපු බට ගොබයක් වගේ කියලා. ලා බට දණ්ඩ ඇදලා ගත්තට පස්සේ ඒක හුඟක් ලායිනේ බට දණ්ඩ. අන්න ඒ බට ගහ බට දණ්ඩ අවුවේ දැම්මොත් මොකද වෙන්නේ? ඕ මැලවිල, වේලිලා, ඇඹරිලා යනෝනේ. අන්න ඒ වගේ තමයි බොහෝ දෙනාගේ ජීවිතවල ස්වභාවය. මෙන්න මේ ප්‍රපංච නැමැති කෙලෙස් ටික නිසා තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මේ අකුසල දාම් හිතේ හටගන්න කෙලෙස් ටික නිසා මේ පුද්ගලයන්ගේ ජීවිතයේ තියෙන ලස්සන, හිතේ තියෙන පැහැපත් බව, හිතේ තියෙන ප්‍රසන්න බව නැති කළති. පුද්ගලයා මැඩගෙන ඉන්නේ, පුද්ගලයා හිර කරගෙන ඉන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා, අන්න එවැනි විදියට හිත යටපත් කරගෙන ඉන්න මේ ප්‍රපංච ටික පිළිබඳව, ප්‍රපංච ටික තියෙනකොට ඒ දේවල් ටික තමන්ගේ ජීවිතයේ තියෙනවද කියලා බලන ලක්ෂණයක් තියෙනවා. කොහොමද? අපි යම්කිසි දෙයක් දැක්කහම, ඇහුවහම, බැලුවහම අපි ඒ ගැන අභිනන්දති, කෙලෙස් සහිතව සතුටු වෙනවනම්. ඒ වගේම අබේ වදිතබ්බං, අපි ඒ ගැන බැසගෙන කතා කරනවා නම්. ඒ වගේම අජ්ජෝ සායතිෂ්ඨති, ඒකේ බැසගෙන ඉන්නවා නම්. මෙන්න මේකෙන් බලන්න පුළුවන් අපි අන්න ඒ කෙලෙස් ටිකේ ඉනවයි කියලා. දැන් ඒකෙන් කියන්නේ කතා නොකර ඉන්නේ කියලා. කතා කරන්න. හැබැයි කතා කරනකොට තමන්ටම දැනුමක් ඇති කරගන්න, මේ කතා කරන දේවල් වලින් තමන්ට රාගය, ද්වේෂය, මොහය වැඩි වෙනවද කියලා. දැන් මේ අහපු ධර්ම කාරණා සාකච්ඡා කරන එක කිසිම ගැටලුවක් නැහැ. හොඳට සතුටෙන් දැන් ශ්‍රද්ධාවෙන් අහපු මේ කරුණු ශ්‍රද්ධාවෙන්ම සාකච්ඡා කරන්න. ඒක නෙවෙයි වරද. නමුත් අපි බලන්න අපේ සමහර අතීත අත්දැකීම්, අපි දැකපු දේවල්, අහපු දේවල් ගැන අපි කතා කරනකොට, සමහර පුද්ගල ගැන විවේචනය කරනකොට බලන්න අපේ හිතේ ස්වභාවය කොහොමද කියලා. අපි ඒ සිද්ධියට බැසගෙන අපි ඒක රඟපානවනේ. ඒක කරපු කෙනා, ඒක බැනපු කෙනා ඇතමිට දැන් දන්නේත් නැහැ. ඔහු ඒක තනි කරම හිතින් අමතක කළා. නමුත් අපි අවුරුදු ගානක්, අවුරුදු 20 30 40 එක හිතේ තියාගෙන අපි මේ හිතින් දුක් විඳිනවා. මෙන්න මේකටයි පින්නතුනි කියන්නේ, අභිනන්දි තබ්බං, අභිවදි තබ්බං, අජ්ජෝසායං, අජ්ජෝසාය තබ්බං කියලා. මෙන්න මේක බුදුහාඳුරන්න කියනවා නැත්තේ කියලා. බුදුහාඳුරන්න මෙන්න මේ ගතිය නැහැ. බුදුහාඳුර කරුණ විස්තර කරලා තියෙන පුද්ගල ගැන. දැන් අපේ ධම්මපීඨහාඳුර සඳහන් කළා, දේවදත්ත හාඳුර ශාසනය කරන අනර්ථය ගැන බුදුහාඳුර දේශනා කළා තියෙනවා. ඒ දේශනා කරන්නේ සතර අගතියට ගිහිලා නෙවෙයි. ඡන්ද දේශ බය මොහගෙන අගතියට ගිහිලා නෙවෙයි. ඒ සඳහන් කරන්නේ අනිත්‍යයේ තව නොමගට යන විශාල පිරිසක් යහමගට ගැනීම සඳහා ඒක කරන්නේ. දැන් දෙමාපියෝ දරුවන්ට අවවාද කරනවා, දඬුවම් දෙනවා. ඒ කරන්නේ කරුණාය මෛත්‍රියෙන් කරන්නේ. ඒක අපට අගතියට නොගිහිල්ලා කෙලෙස් ඇති නොවන විදිහට අපට ඒක කරන්න පුළුවන්. එහෙම කිරීම නෙවෙයි වරද. පින්තුනි, වරද වෙන්නේ අපි හිතේ කෙලෙස් ඇති කරගෙන මේ දේවල්ට ප්‍රතිචාර දක්වන්නේ යෑම. බුදුහාමුදුර සඳහන් කරනවා, මෙන්න මේ හිතේ යම් කෙසේ තමන්ගේ ඇතිවෙච්ච කෙලෙසක් තමන්ට සිහි කරන තරම් දෙයක් නැත්නම්, ඒ වගේ දෙයක්, ඒ වගේ බැස ගන්න දෙයක් නැත්නම්, අන්න ඒ අවස්ථාවේදී බුදුහාමුදුර කියනවා, ඒ සේවන්තෝ රාගානුසයානම්. මෙන්න මේ තැනැත්තා රාගයේ කෙලවර කොට ඉන්නේ. මේ තැනැත්තා තෘෂ්ණාව ඉක්මවල ඉන්නේ. ඒ තැනැත්තාගේ ළඟ තෘෂ්ණාව නැහැ. මෙහෙම තත්වයක් නැත්නම් ඒ කෙනාගේ ළඟ තෘෂ්ණාව නැහැ. ඒ කෙනාගේ ළඟ ද්වේෂය නැහැ. අමනාපය නැහැ. ඒ වගේම ඒ තැනැත්තාගේ ළඟ දෘෂ්ටි එක එක අන්තවලට මානසිකව වැටෙන ස්වභාවය ඒ තැනැත්තාගේ නැහැ. ඒ විතරක් නෙමෙයි, විචිකිච්ඡාව, සැකය කියන කේ තැනැත්තාගේ නැහැ. ඒ වගේම මානය නැහැ, බවරාගය නැහැ, අවිද්‍යාව නැහැ. දැන් මේ අකුසල් ටික ඔක්කොම පින්නතුනේ මේ කියපු දේවල්, රාගය, ද්වේෂය, විචිකිච්ඡාව, මාන්නය, බවරාගය, මේ වගේ නම් වලින් කියන දේවල් පින්නතුනේ අපි මේ ලෝකෙට බැඳ තබන, අපේ හිතේ තියෙන ලස්සනකම නැති කරන, අපේ ජීවිතේ සතුට නැති කරන දේවල්. එතකොට යම් කිසි කෙනෙක් දැන් බුදුහාමුදුරුවෝ කවුද කියන එක මේ තවදුරටත් විස්තර කරනවා. බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ මාර්ගයේ ගිහිපු මගඵලලාභී රහතන් වහන්සේලා මේ සබහන් යුක්තයි. එතකොට ඒ අයගේ ළඟ ඒ අය මේව කෙලවර කරලා ඉන්නේ. අර හිතේ ඉතුරු වෙච්ච දෙයක් නැහැ. අපි දැකපු, අහපු, සුවඳ විඳපු, රස විඳපු දෙයක් ගැන කෙලෙස් සහිතව අපි මෙනෙහි කරනවා කියලා කියන්නේ අපේ හිතට ඒක ලොකු බරක්. හිතේට එකට කියන්නේ එකට ධර්මය කියන්නේ ආශ්‍රව කියලා. ආශ්‍රව කියන්නේ ආශ්‍රව කියලා. අර කා වගේ දේවල් කලවල දාලා හුඟා කල් තියෙනවනේ. ඒවට තමයි ආශ්‍රව කියලා කියන්නේ. කලක් තිබ්බම පල් වෙලා ගඳකුත් එනවා. අන්න ඒ වගේ ගඳක් හමනවා මෙන්න මේ අකුසල දහම් අපේ හිතේ දිගින් දිගටම පැලපදියම් වෙලා තියෙනකොට. එතකොට මෙතනින් කියන්නේ යම්කිසි තැනැත්තෙකුගේ ළඟ මෙන්න මේ බැසගත්තු ඉතිරි වෙච්ච අකුසල් ටිකක් නැත්නම් අන්න ඒ තැනැත්තාට අර රාග ද්වේෂ මෝහ දේවල් ටික ඒගොල්ලන් කෙලවර කරලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. තවත් වැදගත්ම කාරණයක් මෙතන සඳහන් කරනවා. ඒක ඉතාම වැදගත්. මෙන්න මේ ස්වභාවයෙන් ඉන්න කෙනාට, මේ වගේ ආකල්පෙන් ඉන්න කෙනාට, ඒ සේවන්තෝ දණ්ඩා දාන සත්තා දාන කලහ විග්‍රහ විවාද ආදී කාරණා ටිකක් කියනවා. මේ තැනැත්තාගේ ළඟ වාද විවාද කිරීම, රණ්ඩු සරුවල් වීම, බොරු කීම, ආයුධ වලින් අනිත්‍යයට ගැසීම, මේ දේවල් ඔක්කොම මේ තැනැත්තා දුරු කරලා තියෙන්නේ. බොරු කීම, කේලම් කීම, වාද බේද, රණ්ඩු සරුවල්, ඒ සියලුම දේවල් ජීවිතේ මේ තැනැත්තාගේ ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම නැති කරන දවසක් එනවා. ඒ තමයි රහත් භාවය. නමුත් මේ පිනතුනේ මේ ජීවිතය ගැන හිතන්න පුළුවන්. දැන් මෙතන ඉන්නේ හුඟක් දැන උගත්, හුඟක් ශ්‍රද්ධාවන්ත, ගුණ දහම් තියෙන අය. මේ පිනතුන්ගේ ජීවිත මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ ඇයි? ලස්සන වෙලා තියෙන්නේ මෙන්න මේ අකුසල දහම් ටික අඩු නිසා. දැන් මේ අය සාමාන්‍ය වගේ රණ්ඩු සොරල් වෙන්නේ නැහැ. දැන් මෙහි ආපු අය සාමාන්‍ය ඉඩකඩම් වලට, වැටකඩුළු වලට රණ්ඩු වෙන්නේ නැහැ නේද? දැන් ලංකාවේ ගහක් පොඩ්ඩක් නූලක් එහෙම වෙලා වැට ගැහුව ගමමනේ රණ්ඩුනේ නේ? ඔය දැන් මෙහි එහෙවා ගැන හිතන්නේවත් නැහැ මිස. එහෙම එකක් ලෝකේ තියෙන එකක් දන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් යම්කිසි දිනුවක තමයි මේ ඉන්නේ. දැන් මේ වගේම තමන් සතුටු වෙන්න. මේ සතුට කියන කිතාම වැදගත් දෙයක්. මේ පින්නතුන් ඇතැම් විට ධර්මඥානෙන් ගැඹුරටම ගිහිලා නෙවෙයි. සසර දිනු කරපු මේ කුසල් දහමල අනිසංස විදියට මේ ඇත්තන් මේ හුඟා ජීවිතයේ තියෙන අඩුපාඩුකම් වලින් හුඟා දුර වෙලා දැන් මේ ඉන්නේ. ඒ දුර වෙච්ච නිසා තමයි මේ ඇත්තන්ගේ ජීවිතේ මෙච්චර සතුට. ඒ වගේම මෙච්චර නිරෝගීව තමගේ මේ කටයුතු සාර්ථකව ඉන්නේ මේ පහසුකම් ටික තමයි ලැබිලා තියෙන්නේ. තමන්ට හොඳට දූ දරුවන් ලැබිලා තියෙන්නේ මේ පහසුකම් ටිකෙන් තමන් හොඳට ප්‍රයෝජන ගන්න. ඒ වගේම තමන්ට හොඳට යහළු මිත්‍රාදීන් ලැබිලා, හොඳ උගත් දැන උගත් කල්යාණ මිත්‍ර යහළු මිත්‍රාදීන් මුණ ගැහිලා මේ විදියට මේ පිනතුන්ට මේ සම්පත් ටික ලැබිලා තියෙන්නේ අන්න ඒ පින් දහම්වල ආනිසංස විදියට. නිකන් නෙවෙයි, තමන්ගේ ළඟ මේ පින්තුන් දන් දෙනවා, පරිත්‍යාග සීලේ, කරුණා මෛත්‍රී ආදී ගුණ දහම් තියෙනවා, අනිත්‍යයට උදව් කරනවා. මේ හැමදේම කරනකොට පින්තුනි ලක්ෂණය තමයි, මේ හැමදේම කරද්දී අපේ ලක්ෂණය තමයි අපේ ජීවිතයේ මේ අඩුපාඩු හුඟක් දුර වෙලායි අපි තින්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි අපි සතුටෙන් ඉන්නේ. එතකොට සතුටෙන් යම්කිසි කෙනෙක් කොච්චර දුරට ඉන්නවාද කියලා බලන ලක්ෂණය තමයි අර ප්‍රපංච කියන දේවල් ටික තමන්ගේ හිතේ ඉතුරු වෙලා තියෙන කෙලෙස් ටික යම්තා ප්‍රමාණයට ජීවිතය අඩු වෙලා නම් ඒ අඩු වෙච්ච බව තමයි තමන් ජීවිතේ කොච්චර සතුටෙන් ඉන්නවාද කියලා බලන කාරණය. එතකොට බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මෙන්න මේ ලක්ෂණ ටික යම්කිසි කෙනෙකුගේ ජීවිතය තුළ තියෙනවා නම් එයා රණ්ඩු සරුවල් වෙන ගතිය හුඟක් දුරට අඩු වෙනවා. දරුවන් ගැන වුණත්, දරුවන් ගැන වුණත් පිනතුනි මේ ආකල්පය අපි ඇති කරගන්නට ඕන. දරුවන්ගේ දිනු වෙනුවෙන් අපි කටයුතු කරන වගේම දරුවන්ගේ යම් යම් කාරණාවලදී අපි ඉවසීම දිනු කරන්නට ඕන. ඒ වගේම දරුවන් සමායට සමන් යම් කිසි විෂයක් තෝරා ගන්නවා නම්, ඉගෙන ගන්න අධ්‍යන ශාස්ත්‍රයක් තෝරා ගන්නවා නම්, අම්මා තාත්තා තැඹ කල්පනා කරන්නේ අම්මා තාත්තා කැමතිම කරන්න ඕන කියලා නේ. නමුත් පිනතුනි දරුවන් ඇතැම් විට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන් පැති දරුව සසර පුරුදු කරගෙන ආපු අය. ඒ නිසා ඒ අයගේ පැත්තත් අපි බලනවා. බලන අපි පින්නතුනේ අපි ඇයට ආරක්ෂා කරගන්න, ඒ ඇයට මඟ පෙන්නින් උපදෙස් ටික දීලා අපේ ගැටුම් ඇති නොවන විදියට මේ දරුවොත් එක්ක එදිනෙදා ජීවිතේදී අපි මේ ටික කරනවා. බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි පින්නතුනේ මේ හැම දෙයක්ම ජීවිතේ ප්‍රායෝගිකයි. මේ ගැඹුරු වචන කිව්වට ඒව ප්‍රායෝගික ජීවිතේට ගනිද්දී ඒ තරම් ගැඹුරු නෑ මේවා. දැන් බොහෝ දෙනෙක් මේ වචන අහපු ගමන් හුඟක් බය වෙනවා. අනේ අපිට මේව රකින්න පුළුවන්ද? මේව රකින්න නම් පන්සල් යන්න ඕන, මේව රකින්න නම් ආරණ්‍යට වෙලාම ඉන්න ඕන. එහෙම තමයි අපි බොහෝ විට හිතන්නේ. නමුත් පින්නතුනේ ඒකට හේතුව අපේ අනවබෝධය. අපිට හරියට දැනුමක් නැති නිසා. අපි හරියට නිවැරදි දහමක් අහලා තියෙනවා නම් ඒ දහම් කරුණු හැම එකක්ම පින්නතුනේ එදිනෙදා ජීවිතයේ සම්බන්ධ කරගන්න පුළුවන් කාරණා. එතකොට මෙන්න මේ විදියට මේ ප්‍රපංච කියන තෘෂ්ණා දෘෂ්ටිමාන කිසියම් කෙනෙකුගේ ජීවිතය අඩුයි නම් ඒ කියන්නේ ඒ කෙනාගේ කලබල ගතිය හුඟක් අඩුයි. ඒ කෙනා රණ්ඩු සරුවල් වෙන ගතිය අඩුයි. ඒ කෙනා යම් යම් පොඩි පොඩි දේවල්ට ආසා කරන ගතිය අඩුයි. ඇයි ඒ? ඊට වඩා ලොකු දෙයක් මට ධර්මයෙන් ලැබිලා තියෙන. මහා මෙරක් වගේ දෙයක් ධර්මය තුලින් ලැබිච්ච කෙනාට මේ පොඩි දේවල් ගැන හුඟා කෝරි වෙන්නේ නෑ යා. යාර ජීවිතයේ සතුට ලැබෙන මහා දර්ශනයක් මහා දැක්මක් ලැබිලා තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් අතපසුවීම් ලැබෙන පාඩු ඒ වගේම ජීවිතයේ ඇතිවන ලෙඩ දුක් ආදී දේවල් විතරක් නෙවෙයි වෙනතුනි. ඇතැම්මිට ලෙඩ දුක් වලදී ශරීරයෙන් කැල්ලක් ඉවත් වුණත් එයාගේ ජීවිතේ ලොකු හානියක් විදිහට සලකන්නේ නෑ. යාගේ ශරීරයට ඇතිවන කායික ලෙඩ දුක් ආදියට වඩා තමන්ගේ හිතේ මානසික සුවය වැඩි. ඒ විතරක් නෙවෙයි වෙනතුනි මේ කාන්තියමර ගියාට පස්සේ අනිත් දේවල් වෙනස් වෙද්දී විතරක් නෙවෙයි ශරීරයත් තමන්ට අහිමි වෙද්දී තමන්ගේ ශරීරය මරණයටපත් වෙද්දී තමන් ඊට වඩා කියලා මානසිකත්වයකින් තමන් හඳන්නේ දොඩන්නේ නැහැ. දරුවෝ ටිකෙන් වෙන් වෙලා යන සිද්ධ වෙනවා. හදාගත්තු ගෙයින් වෙන් වෙලා යන සිද්ධ වෙනවා කියලා. එයා දුකට කනගාටුවට හඳන ගතිය අඩු වෙනවා. එයාට වෙන්වීමේ යම් කිසි දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ සම්පත් එක දාලා යනවා කියලා ලොකු දුකක් එයාට නැහැ. ඇයි ඒකට හේතුව? එයා මෙතන ශරීරය අත්හරිනකොටම එයා ඉහළ මානසිකත්වයක ඉන්නේ. එයා යන්නේ මීට වඩා ඉහළ ස්ථානයකට. මොකද එයා ධර්මය තුලින් දකින විශ්වයේ මීට වඩා ඉහළ ස්ථාන මේ විශ්වයේ තියෙනවා. බුදුහාමර පින්වතුනි ලස්සන කතාවක් මේකට කියනවා. ධර්මයේ තියෙන ඉතාම ලස්සන සිද්ධියක්. යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ සැප විඳින කෙනාගේ සැපය දිව්‍ය ලෝක වලින් පල්ලෙහාම දිව්‍ය ලෝක වෙන චාතුරු මහරජක දිව්‍ය ලෝකයේහි සිංහාකෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. දැන් දිව්‍ය ලෝකේ සිංහාකණ නැහැ. නමුත් උපමාවට කියන්නේ මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් දිව්‍ය ලෝක හයෙන් පල්ලෙහාම දිව්‍ය ලෝකයේ හිඟාකෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. එතකොට පින්වතුනි අපට තේරුම් ගන්න පුළුවන් අපි මෙවැනි විශ්වයක මෙවැනි සත්‍යයන් ජීවත් වෙන තැනක අපි ඉන්නේ. ඒ නිසා තමයි කියන මිනිස්සුන්ගේ ළඟට අහලටවත් දෙවුරු එන්නේ නැහැ කියලා. ඉගෙන ආවත් ඈතින් ඉන්නේ කියලා. කියන්නේ ධර්මය අහන්න පුළුවන් මට්ටමේදී ඒගොල්ලන් අහනවා තමන්ගේ දිබ්බසෝත ඥාන ආදීන්. නමුත් මිනිසුන්ට සමීප වීම අඩුයි කියලා බොහොම. ඒ තරම් මිනිස්සු අපිට සිදුවේ කියලා. ඉතින් අපට අපි හුඟා පිළිසිදුවල හිටියා කියලා කිව්වට දෙවියන්ට සාපේක්ෂව බලනකොට ඒ අය එහෙම්ම කායික වශයෙන් අපට ළඟ වීමට කැමැත්තක් නැහැ. කෙසේ වෙතත් පින්නතුනි මෙතෙන්දි කියන ලක්ෂණය තමයි මෙතෙන්දි කියන්නේ මෙන්න මේ කෙලස් ටික තමන්ගේ ජීවිතේ අඩුවෙන්න තමන්ගේ ළඟ මෙන්න මේ ජීවිතේ කලබල ගතිය රණ්ඩු සරවල් වෙන ගතිය තමන්ට දෙයක් අහිමි වුණාම තියෙන වේදනා ටිකෙන් ටිකට අඩු වෙනවා. එහෙම ගිහිල්ලා ශරීරය අහිමි වෙද්දිවත් ඔහු දුකටපත් වෙන්නේ නැහැ. මොකද ඔහු ඊට වඩා ඉහළ ස්ථානයක සිත පිහිටුවාගෙන ඉන්නේ. මේ ශරීරය කියලා කියන්නේ පින්නතුනි తాවකාලිකව තමන්ට ලැබිච්ච ඇඳුමක් වගේ දෙයක් නේද? අපේ මානසික ස්වභාවයට අනුව අපට ලැබිච්ච ඇඳුමක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඒ කියන්නේ මානසිකත්වය හොඳට දියුණු නම් රූපය හුඟක් ලස්සනයි, රූපය හුඟක් නිරෝගී. රූපය පහසුවෙන් හුඟක් වැඩ පළ කරන්න පුළුවන්. ඒ මානසිකත්වය දුර්වල වෙන තමයි මිනිස්යන්ට ආහාර පාන හොයාගන්න, ලෙඩ දුක් ආදී වැඩි වෙන හුඟක් වෙන්නේ මේ මානසිකත්වය දුර්වල වීමත් එක්ක. මානසිකත්වය ඉහළට යන්නේ කියන්නේ තමන්ට ලැබෙන ශරීරය ඉතාම පහසු ශරීරයක් ලැබෙන. හැබැයි බුදුදහමෙන් කියන්නේ ඇතැම් විට ශාරීරික වශයෙන් අවාසි ටිකක් සහිත ඉපදුනත් හරියට ධර්මඥානෙ දිවට සම්බන්ධ කරගත්තොත් ඒ තැනත්තාට ඇතැම් විට කොච්චර ශරීර ආබාධ තිබුණත් ඒ ආබාධ කිසිවක් තමන්ගේ ආබාධ ලෙඩ රෝග විදියට ඒ තැනත්තා ගන්නෙ නැහැ. එදාට ඒ තැනත්තා ශරීරයේ තිනාසාව දුරු කරපු නිසා එයා ශරීරයට වඩා මානසිකත්වයේ ඉහළම මට්ටමක ඉන්නේ. ඒ නිසා තමයි සමහර රහතන් වහන්සේලා හොඳ කතාවක් කියලා දෙනවා. මොගරාජ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉරියා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මගේ රූපය නම් එච්චර ලස්සන නෑ. නමුත් මගේ හිත නම් හරියම ලස්සනයි කියලා. මගේ රූපය එච්චර ලස්සන නෑ. මං හිතින් හරියම ලස්සන කෙනෙක් කියලා. දැන් සමහර රහතන් වහන්සේලිට හුඟක් ලස්සනයි. දැන් බද්දර කියන හාමුදුරු කෙනෙක් ඉතින් හරියම ලස්සනයි. සමහර ස්වාමීන් වහන්සේලිට එච්චරම ලස්සනයි. සමහර ස්වාමීන් වහන්සේ හරිය කුදුයි. මිටි. සමහර අය මූණේ මුණත් එච්චර ලස්සන නෑ. සමහර රහතන් වහන්සේලට හුඟක් දේවල් ලැබුණා සීවලි හාමුදුරන්ට වගේ. නමුත් සමහර හාමුදුරු හිටියා ලෝසක හාමුදුරු වගේ ඇට එහෙම පහසුකම් ලැබුණේ නෑ. නමුත් රහත් භාවයට පත් වුණාට පස්සේ පින්නතුනි අර කිසියම් දෙයක් ගැටලුවක් වුණේ නෑ. සීවලි හාමුදුරු යම් කිසි මානසික සුවයකින් හිටියා නම් ලෝසක හාමුදුරුවත් ඒ මානසික සුවයෙන්ම හිටියා. ඒ වගේම භද්‍ර හාමුදුරුවෝ යම් කිසි රූප සම්පත්තිය නිසා ඉතාමත් බැබලී සතුටකින් හිටියා නම් ඒ බැබලීමම මෝගරාජ කියන ස්වාමීන් වහන්සේගේ බැබලීමක් තිබුණ මානසිකව. අන්න ඒ අවාසි ටික ඔක්කොම දුරු කරගන්න තියෙන අවස්ථාවක් තමයි ධර්මය කියලා කියන්නේ. එහෙම නැතුව පින්නොතුනි කොච්චර අපි රූපලාවන්‍ය වලින් වාසි ලබා ගන්න උත්සාහ ගත්තත් කොයිතරම් අපි බෙහෙත් හේත් වලින් නවීන උපකරණ වලින් තාක්ෂණයෙන් වාසි ලබා ගන්න උත්සාහ කරත් ඒ යම් කිසි ප්‍රමාණයකට පුළුවන් සාර්ථක වෙනවා. නමුත් අවසානයේ අපි පරාජය වෙනවා. මහලු භාවයේදී ලෙඩ දුක්වලදී ඒ වගේම මරණ අභියසදී අපි සියලුම දෙනා පරාජය වෙනවා. නමුත් අන්නේ පරාජයෙන් නැගෙන්නට ඒ පරාජය හමුවේදී ශරීරයේ දුර්වල වෙලා ඇඳට වැටිලා මේ රූපය මේ කය තමන්ට අහිමි වෙද්දී තමන් පරාජය නොවන එකම දේ තමයි ලෝකේ මේ ධර්මය. මේ ධර්මය අපි ප්‍රගුණ කරා නම් ඒ ධර්මයෙන් අනිශ්චය අපට ලබා දෙනවා. අන්නේ ගමනේදී මේ කරුණ ටික විස්තර කළාට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් තවත් ටිකක් විස්තර කළා. ඊළඟට මේ ස්වාමින් වහන්සේලා මෙතනින් නැවතුනේ නැහැ. මේ හාමුදුරුවෝ ඊට පස්සේ මොකද කරන්නේ? මේ හාමුදුරුවෝ යනවා අපි කියෝනේ අර කෙටියෙන් කියපෝ කාරණා විස්තරාත්මක කියන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ කියලා. කවුද හාමුදුරුවෝ? මහා කච්චාන හාමුදුරුවෝ. දැන් මේ හාමුදුරුවෝ හැරද යන්න හදනේ. මහා කච්චාන හාමුදුරුවෝ හම්බ වෙනවා. තව ටිකක් මේක විස්තර කරගන්න. ගිහිල්ලා මහා කච්චාන හාමුදුරුවත් එක්ක කතාවා කළා. ස්වාමීන් වහන්සේ සමූහයක් එකතු වෙලා මේ මදුපිණ්ඩික සූත්‍රය අර මුලින් තියෙන කරුණ දැන් අර දණ්ඩපාණයට කෙටියෙන් කියපෝ කාරණා ස්වාමීන් වහන්සේලට තව ටිකක් විස්තර කළා. ඒ විස්තර කරපු කරුණු තව ටිකක් තවත් දැනගන්න මහා කච්චාන හාමුදුරුවෝ ළඟට ගියා. මහා කච්චාන හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපට මේ වගේ බුදුහාමුදුරුවෝ අද මේ වගේ සංධ්‍යා යාමේ මේ වගේ අනුශාසනාවක් කළා. මේ බුදුහාමුදුරුවන්ගේ ස්වභාවය උන්වහන්සේ මේ කෙලෙස් වලින් මිදෙලින් ආකාරය උන්වහන්සේගේ හිතේ කෙලෙස් ඇති නොවන විදියට කෙලෙස් läග නොගන්න විදියට ඒ වගේම කලහ විවාද ආදී ඇති නොවන විදියට රාග ද්වේෂ සමෝහ කෙලවර වෙන විදියෙ මානසිකත්වයෙන් බුදුහාඳුරු ඉන්නවා කියන මෙන්න මේ අනුශාසනාවක් අපට කළා ස්වාමීනි අපට කරුණාවෙන් ඒ කරුණ ටික තවත් විස්තර කළ දෙන්න කියලා. මහා කච්චාන හාමුදුරුවෝ මොකද කියන්නේ? මහා කච්චාන හාමුදුරුවෝ කියනවා හරියට මේක බුදුහාඳුරේ ළඟ ඉඳලා මගෙන් මේක අහන්න එන එක හරියට මහා අරටුව තියෙන ගහක් ළඟ ඉඳගෙන කොළ ටිකක් හොයාගෙන ආවා වගේ කොළ ආතු ටිකක් හොයාගෙන ආවා වගේ මේක මගෙන් අහන්න එහෙම කියලා. හරියට ගහක මහා අරටුව වගේ බුදුහාඳුරෝ ඒ අරටුව තියලා හරියට කොළ අතු ඉති ටිකක් හොයාගෙන ආවා වගේ මගේ ළඟට මේක මේ විස්තර අහන එක බුදුහාඳුරෝම තමයි ධර්මස් ස්වාමී බුදුහාඳුරෝම තමයි ධර්මෙහි නියම දේශකයන් වහන්සේ ඒ නිසා බුදුහාඳුරෝ තමයි මේක දේශනා කරන්නේ කියලා සඳහන් කළා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේල කියනවා එහෙම කියන්නේ අපේ ස්වාමීන් අපි දන්නවා බුදුහාඳුරෝ ධර්මස් ස්වාමී කියලා අපි දන්නවා බුදුහාඳුරෝ ධර්මයේ පිළිබඳ උන්වහන්සේගේ තියෙන සුවිශේෂත්වය අපි දන්නවා. නමුත් අපි දන්න මේ වගේම ඔබ වහන්සේ කියලා කියන්නේ මහා කච්චාන හාමුදුරුවෝ කියලා කියන්නේ මේ කෙටියෙන් කියව ධර්ම කාරණා තවදුරටත් විස්තර කරන කෙනෙක් හැටියට අනිත් ස්වාමීන් වහන්සේලා අතරින් අනිත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අතරින් ඔබ වහන්සේ ගෞරවයට සම්මානයට භාජන වෙලා තියෙනවා. ඒ නිසායි අපි ඔබ වහන්සේ කෙරෙහි මේ ටික අහන්න ආවේ කියලා සඳහන් කළා. ඊට පස්සේ කියනවා හා හොඳයි එහෙනම් ඇවැත්ති හොඳට අහගන්න කියලා මෙතන ඉඳන් අර කරුණ ටික තවදුරටත් මේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. අන්න ඒ විස්තර කිරීම තමයි පින්තුනේ ඊළඟ පියවරේදී සඳහන් කරන්නේ. දැන් බුදුහාඳුර මුලින්ම සඳහන් කළා අර දණ්ඩපාණිට මම වාද කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම මම කෙලෙස් ඇති නොවන විදිහට ඉන්න කෙනෙක් කියලා. දෙවෙනි පියවරේදී අර භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ සඳහන් කළා ප්‍රපංච කියන ධර්මතාවය විසින් අපේ ජීවිතයේ තියෙන ලස්සන නැති කරලා හරියට බට ගොබයක් අවුවේ දැම වගේ අපිව නවල පොඩි කරලා ඇඹරලා තියෙන අපේ ජීවිතයේ මේ කෙලෙස් විසින්. අන්න එවැනි තත්ත්වයක් මත යම් කිසි කෙනෙකුගේ හිතේ කෙලෙස් බැස නොගෙන ඉන්නවා නම් අන්න ඒ තැනැත්තා රාග ද්වේෂ මෝහ විචිකිච්ඡා මාන පටිග කියන මෙන්න මේ කරුණු වලින් කෙලවරට ගිහිල්ලා කලහ විවාද නැති වෙන කෙනෙක් විදිහට ඉන්නවා කියලා. ඒ කරුණ ටික තමයි ඊළඟ පියවරේදී මහා කච්චාන හාමුදුරුවෝ ඊළඟට සඳහන් කරන්නේ. මෙතන තමයි පින්වතුනි ඉතාම අවධානයෙන් අහන්න ඕන කාරණා ටික තියෙන්නේ. මෙතෙන්දි කියනවා අපට ජීවිතයේහි අත්දැකීමක් ඇතිවන්නේ කොහොමද කියන එකයි මෙතෙන්දි විස්තර කරන්නේ. සඳහන් කරනවා චක්කුං චායසෝ පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් ඊට අදාළ වූ චක්කු විඥානයත් කියන මෙන්න මේ කරුණු තුන එකතු වෙච්ච තැන තින්නම් සංගති පස්සෝ මේ තුන එකතු වුනහම ස්පර්ශය කියන දේ ඇති වෙනවා. ස්පර්ශය කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ එකට ගෑවෙනවා කියලා. ගෑවීමව නෙවෙයි, දැන් ශරීරයට කයට දෙයක් ගෑවෙන්න පුළුවන්. නමුත් ඇසට ගෑවෙන්නේම නැහැ. ඇසට පටිගය කියලා කියන්නේ ඇසට රූපයක් ගෝචර වීම. එතකොට ඇස කියන දෙයට ඇසට රූපයක් ලං වුණා නම් ඒ අවස්ථාවේදී මනසත් ඒකට සම්බන්ධ වුණා නම් ඇසයි රූපයි චක්කු විඥානයි එකට එකතු වුණාම තින්න සංගති පස්සෝ චක්කු සම්පස්සය කියන එක ඇති වෙනවා, ස්පර්ශය ඇති වෙනවා. ඊළඟට කියනවා පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ දුක් වේදනා කියලා වේද, නමුත් වේදනා කියන එක සැප දුක් කියන දෙකටම කියනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, එහෙම තුන් ආකාරයකට කියනවා, පස් ආකාරයකට කියනවා, ඔහොම කියලා 108 ආකාරයෙන් දක්වා විස්තර කරන වේදනාව. කෙසේ වෙතත් මේ වේදනාව කියලා කියන්නේ අන්න ඒ දැකපු රූප ශබ්ද ආදී නිසා අපට යම්කිසි විදියේ වින්දනයක් ඇති වෙනවා. යං වේදේති තං සංජානාති. යමක් පිළිබඳව වින්දනයක් ඇති වුණා නම් ඒ ගැන සංජානනයක්, නොලෙජ් එකක්, යම්කිසි දැනුවත් භාවයක් අපට ඇති වෙනවා. යං සංජානාති තං විතක්කේති. යමක් පිළිබඳව අන්න ඒ වගේ දැනුවත් භාවයක් ඇති වුණා නම් ඒ ගැන අපි හිතින් විතරක කරනවා. හිතින් නැවත නැවතත් ඒක බෙද බෙද අපි බලන ගතියක් එනවා. අන්නේ විතර්කණය නිසා හිතේ ප්‍රපංච කියන අර තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මෙන්න මේව ජීවිතය ඇති වෙනවා. අන්න ඒ ජීවිතය ඇති වුණාට පස්සේ ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, මේ ආදී දේවල් පිළිබඳව අතීතයට සම්බන්ධ වෙන්න පුළුවන්, අනාගතයට සම්බන්ධ වෙන්න පුළුවන්, වර්තමානට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ අතීත, වර්තමාන, අනාගත වූ කාල උදෙසා මේ රූපාදිය පිළිබඳව අපට හිතේ ප්‍රපංච නැත්තම් කෙලෙස් හට ගන්නවා. අන්න ඒ හට ගැනීමේ ප්‍රතිඵලයක් විදියට අපි මානසිකව දුක් පීඩාවලට පත් වෙනවා. එතකොට මෙතෙනි සඳහන් කරන ඊළඟ කාරණය මේ පිළිබඳ රූපය පිළිබඳ අවබෝධයක් ඇති වුණාට පස්සේ ඊට පස්සේ වේදනාව දැනෙනවා, සංඥාව දැනෙනවා, සංඛාර වෙනවා, ඊට පස්සේ විතර්ක ඇති වෙනවා. මේක දිග ක්‍රියාදාමයක්, ප්‍රොසස් එකක් ඇති වෙනවා ක්ෂණිකව. මෙන්න මේ ටික තමයි දුක කියලා කියන්නේ. මෙන්න මේක තමයි ධම්මචක්ක සූත්‍රයේ සඳහන් කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී කියන කරුණු ටික කියලා. ධම්මචක්ක සූත්‍රයේ වැදගත්ම කාරණය තමයි තාම වැදගත්, බොහොම හොඳයි, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි පිනතුනි ඔබ දක්ෂෙක් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ එතෙන්දී අර අපි දන්න උපත, මරණය, දුක, වේදනාව ඒවා නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ, මම විශේෂ ධර්මයන් දැනගත්තා. ඒක නේද සාමාන්‍ය ලෝකයේදී දැන් අපි දන්නවා, සාමාන්‍ය ලෝකයේදී බුදුහාමුදුරුවෝ විස්තර කළා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී කාරණය. ලෙඩවීම, මහලු වීම, වයසට යෑම මේ වගේ දේවල් දුකයි කියලා. මේක දුකේ සාමාන්‍ය සරල ස්වභාවය. මේ ටික බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ගිහිගෙන ඉක්මනට කලින්. සතර පෙර නිමිති දැක්කපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ මේක. මේක තේරුම් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේකට කියන්නේ වෙනස් වීම කියලා. ඇත්තම දුකේ මේ එක කොටසක් විතරයි. මේකට කියන්නේ ඇත්තම විපරිණාම කියලා. ඒ විපරිණාමය කියන එක තේරුම් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. දැන් විද්‍යාඥයනොත් විපරිණාමය කියන එක, වෙනස් වීම කියන එක ඊටාම සිවමාංශ බෙදලා ඒගොල්ලන් තේරුම් ගන්නවා. නමුත් බුදුදහමේ සුවිශේෂත්වය තමයි සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියන කාරණය. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඇත්තෙම අපි ලබපු ඉහළම උපාධි වලට අපි ගියපු විශ්වවිද්‍යාලයට අපි දක්වන ලොකුම ගෞරවය. එතකොට දැන් මෙතෙන්දී මේ කරණේද කියන්නේ ඇත්තෙම දැන් අතේනි සඳහන් කරන්නේ ඇස පහළුණා නම්, රූපයන් පහළුණා නම්, චක්කු විඥානය පහළුණා නම් එතන ඉඳන් අනිත් කරුණු ටික ඔක්කොම දිගට යනවා. සාමාන්‍ය ලෝකයේදී මිනිස්සු විස්තර කරන්නේ මේ ඇස කියන එක ඉපදිච්ච මොහොතේම අපට ඇස ඇති වුණා. ඒ ඇස මැරෙනකම් එක දිගටම තියෙන දෙයක් කියලා තමයි සාමාන්‍ය ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. කොච්චර විද්‍යාඥයන් දිනුනත් ඔයින් ඉහළට යන්න බෑ. අඟහරු ලෝකෙට නෙමෙයි තව මේ මේ මේ අපි ඉන්න ප්ලැනට් එක නෙවෙයි මේ ගැලැක්සිය පසුකල ගියන් විද්‍යාඥයන්ගේ ඥාණයෙන් ඔයිට වඩා ඉහළ දෙයක් ලබන්න බෑ. ඒ අය කියන්නේ මේ ඇස උපතේ තිමිච්ච ඇස මරණය දක්වාම එක දිගටම තියෙනවා කියලා. බුදුදහම වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්දී. බුදුදහමේ ඇස පහළ වීම කියලා කියන්නේ ඉපදෙච්ච මොහොතෙහි පහළ වුණු ඇස නෙවෙයි. ඒ මේ මාංශ ඇස. අපට පේන ඇස මේ. බුදුහාඳුර මේ කියන ඇස අපට මේ පේන ඇහ නෙවෙයි. මේ පේන ඇහ ඇසුරු කළ තියෙන පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ මේ සාමාන්‍ය මේ පේන ඇහ අපි මිය ගියහම ඇහ ඇරලා බැලුවොත් පේනවා මේක. මේ පේන ඇහ. නමුත් බුදුහාඳුර කියන්නේ ඇසේ පහළ වීම දුකේ පහළ වීමයි කියලා බුදුහාඳුර කියන්නේ මේ ඇසෙන් රූප සහිතව විඥානීය පහළ වීම අවස්ථාවේදී අපි මේ පිළිබඳව දැනුවත් භාවයෙන් නොසිට අයෝනිසෝ මනසිකාරයෙන් රූපය දැක බැලුවා නම් අන්න ඒ ඇතිවන ඇස කියන එක ෂණිකව ඒ මොහොතෙහි පහළ වෙන ඇසක් එක. මෙන්න මේක තමයි බුදුදහමේ කියන ඇසේ පහළ වීම කියන කාරණේ. දැන් ශරීරයේ පුද්ගලයේ ජීවත් වෙනවා පුද්ගලයේ මනෝට බිහි වෙනවා කියන කාරණා බුදුහාමුදුරුවෝ විස්තර කරන එක කිසි ගැටලුවක් නැහැ. බුදුහාමුදුරුවෝ නිතරම සම්මුති සත්‍ය ඉඳගෙන ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. සම්මුති සත්‍යෙන් බැහැර ගිහිලා නැහැ බුදුහාමුදුරුවෝ. සම්මුති සත්‍යෙන් බැහැර නොගියපු කාරණය තේරෙන දැන් බලන්න අර මේ විදුඩබ කුමාරයා බුදුහාමුදුරුවෝ හැමෙච්ච අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ අර විදුඩබ කුමාරයා සාක්‍රන්සියන් ඝාතනය කරන්න යද්දී බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආවා. බුදුහාමුදුරුවෝ කියනවා කිඹුල්ලත් පුරෙන් හැමන සුලංගත් මට සෝයක් කියලා. කිඹුලකින් හමන සුලඟත් මට සුවයක් කියලා. ඒ වගේ ඊටාම ප්‍රායෝගික ශාස්ත්‍රවරයෙක් හැටියට කිඹුලකින් හමන සුලඟත් සුවයක් කියන මගේ ඥාතින් එන පැත්තෙන් එන හුලඟත් මට හොඳයි කියලා මේ කියන්නේ. මේ බුදුවරයෙක් මේ කියන්නේ. එහෙම ප්‍රායෝගික ජීවිතයක හිටිය බුදුහාමුදුරුවෝ තමයි ඒකට පිටුපාල නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් උපරිම යුතුයකම් කරපෝ. ජීවත්වලින අම්මා තාත්තා විතරක් නෙමෙයි මිය ගිහිව මහා මාය දේවතාවන් කියලා දිව්‍ය ලෝකෙත් බණ කියව බුදුහාමුදුරුවෝ. එච්චරට යුතුයකම් කරපු කෙනෙක් මේ කියන්නේ. මේ ඇසේ පහළ වීම කියලා බුදුහාඳුරෝ දකින්න පින්නතුනි මෙන්න මේ ක්ෂණිකව හැම මොහොතකම හටගන්න ඇසටයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒ හයේ ස්වභාවය තමයි මේ වර්තමාන මොහොතේ හටගන්න හැම මොහොතකම. එක ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ඉන්ද්‍රියට එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක විටක එකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ පිනුතර හිතෙන්න පුළුවන් දැන් බිමත් වාඩි වෙලා ස්පර්ශයක් දැනෙමින් බණ සහමින් මේ බණ කියන හාමුදුරුවෝ දිහාත් බලන් ඉන්නවා කියලා පේන්නේ නේ. නමුත් ඒ වේගი වැඩි නිසා එහෙම අපට මේ ඔක්කොම ටික එකට සිදුවන දෙයක් හැටියට පේන්නේ. පේනුණාට පින්නතුනේ මේ එකිනෙකක් වේගයෙන් වෙනස් වෙමින් යන්නේ. මෙන්න මේ ස්වභාවයේ ලක්ෂණය තමයි ඇස පහළ වීම. බලාගන්නේ කොහොමද? රූපය පේනවා නම් ඇහැ පහළුණා කියලා බලාගන්නවා. යම් කිසි තැනක රූපයක් පේනවා නම් ඒ කියන්නේ ඇසත් පහළ වෙලා රූපයත් පහළ වෙලා චක්කු විඤ්ඤාණයත් පහළ වෙලා චක්කු සංපස්සයත් පහළ වෙලා චක්කු වේදනාවත් පහළ වෙලා විතරක් නෙවෙයි පින්නතුනි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන අපේ සම්පූර්ණ අධ්‍යක්ෂ සමුදායම හටගෙන අවසන්. අවසන් විතරක් නෙවෙයි ශ්‍රණිකව තවත් අලුත් අරමුණකටත් ගිහිල්ලා. අපි ඇසෙන් රූපයක් දැකලා රූපය බලනකොට රූපය බලන්නේ ඇත්තෙම පින්නතුනි ඇසෙන් නෙවෙයි. බලන මට්ටමට එනකොට මනසට ගිහිල්ලා. ඔව් චක්කු විඤ්ඤාණයෙන් රූප බලන්න බෑ. රූප බලන්නේ මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණයට ගිහිල්ලා තමයි රූපය ගැන සම්පූර්ණ අවබෝධයකට එන්නේ. ඒක ඉතාම වේගවත්, ඉතාම ස්වල්ප මොහොතකදී මේ අත්දැකීම පසුකල ගිහිල්ලා අපි. එතකොට බුදුදහමෙන් එහෙනම් මෙන්න මේක සඳහන් කරනවා. ඇසේ පහළවීම, රූපයේ පහළවීම, විඤ්ඤාණයේ පහළවීම දිගට ගිහිල්ලා මෙන්න මේ ටික ඉක්මනටම වේගෙන් ප්‍රපංච හට ගැනීම දක්වාම. ප්‍රපංච කියන්නේ කෙලෙස් නැත්නම් තෘෂ්ණා දෘෂ්ටිමාන නැත්නම් ඩිෆයිල්මන්ට්ස් මේව හට ගැනීම දක්වාම වේගෙන් මේ ක්‍රියාදාමය ගියා. අපේ අයෝනසෝ මනසිකාරේ නම් ඉන්නේ රහතන් වහන්සේට අපි යම්කිසි අත්දැකීමක් රූපයක් දැක්කම පේනවා. රූපේ පෙනීම නෙවෙයි වරද කියලා කියන්නේ. ශබ්දේ ඇහිම නෙවෙයි වරද කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට මේ රූප, පේන රූප විතරක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්මල රූපات ආරම්භු කරන්න පුළුවන්. මේ ළඟ ඉන්නාගේ ශබ්ද විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල බ්‍රහ්මලක ශබ්දත් එතෙන්ට තමන්ට ගන්න පුළුවන්. ශබ්ද ගැනීම නෙවෙයි වරද. ඒ ශබ්ද ගන්න අවස්ථාවේදී මේ මොහොතෙහි හටගත්තු දෙයක් ගැන නොදැනුවත්කමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව දුරු නොවෙනකම් අපට දැකපුවහපු දේවල් ඉතුරු වෙලා තියෙනවා. සාමාන්‍ය දෙයක් විදිහට නෙවෙයි තියෙන්නේ, මහා වටින දෙයක් හැටියට තමයි අපි අල්ලගෙන ඉන්නේ දැකපුවහපු දේවල්. ඉතාලම මහා ධනයක් විදිහට ආරක්ෂා කරගෙන ඉන්නෝනේ. කවුරු හරි බැන්න නම් හොඳට මතක තියාගන්න, සමහරට ලියාගෙනත් ඉන්නෝනේ. මහා ධනයක් විදිහට ඒ සිද්ධි ටික ඔක්කොම මතක, කවුරු හරි හම්බුණු ගාම කියනවා මට මෙහෙමයි කරේ හවලා කියලානේ. ඔක්කොම ටිකක් කියනවා. හැබැයි ඒක කියන්න පුළුවන් අකුසල ඇති නොවන විදිහට. දැන් බුදුහාමුදුරුවෝ කියලා කියනවා. දේවදත්ත හාමුදුරුවෝ අතීතයේ කරපු දේවල් ටික ඔක්කොම කියලා දෙනවා. ජාතක කතාවල් කියන්නේ ඒවා. කියෙම නෙවෙයි වරද. ඒ කියන වෙලාවේ තමන් අයෝනසෝ මානසිකාරයෙන් නම් ඉන්නේ, තමන්ට ඒ දුක් ටික හට ගන්නවා. ඒ නිසා මෙන්න මේ අත්දැකීම ඇසෙන් රූප පේනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ අත්දැකීම ෂණිකව මේ මොහොතේ හට ගැනීමක් කියන එක තමයි මෙතෙන්දි මේ කරුණ ටිකෙන් සඳහන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, මේක අනිත් පැත්ත සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට මේක අනිත් පැත්ත තමයි, ඇස පහළ නොවුනා නම්, රූපය පහළ නොවුනා නම්, චක්කු විඥානය පහළ නොවුනා නම්, එතන ඉඳන්ම ප්‍රපංචය හට නොගැනීම දක්වාම දුක් කරදර පැත්ත ඇති නොවන විදිහේ පැත්තකුත් මේත් එකම ගමන් කරනවා. එතකොට ඇස පහළ වුණා නම් ඔක්කොම දුක් ටිකත් යනවා. ඇස පහළ නොවුණා නම් අනිත් ටික දුක් ටික ඔක්කොමත් නැති වෙන පැත්තටත් යනවා. වරදවා තේරුම් ගන්න එපා. මෙතෙන්දි බුදුහාඳුරෝ කියන්නේ රූප පේනකොට ඇස් දෙක වහගෙන ඉන්න කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. බුදුහාඳුරගේ කාලයේ එක්තරා වෙනත් ආගමක කෙනෙක් හිටියා. ඒ තැනැත්තා බුදුහාඳුරේ ළඟට ඇවිල්ලා කිව්වා, බුදුහාඳුර ඇහුවා, ඔබගේ ශාස්ත්‍රවරයා කොහොමද ඔබල හික්මන්නේ කියලා. එයා කියනවා, මගේ ශාස්ත්‍රවරයා හික්මෙන කියලා කියන්නේ රූප නොබල, ඇසෙන් රූප නොබල ඉන්න, කනෙන් ශබ්ද නොහා ඉන්න කියලයි කියන්නේ කියලා. බුදුහාඳුර අහනවා, එහෙනම් උපතින් අන්ධ කට්ටිය, උපතින් බිහිරි අය කොච්චරනම් එහෙනම් මුනිවරු වෙන්න ඕනද කියලා? කොච්චරනම් භාවිතේ ඉන්ද්‍රිය සංවරය කරපු අය වෙන්න ඕනද කියලා? ඇයි ඒගොල්ලෝ රූප වරන්නේ නැහැ, ශබ්ද අහන්නේ නැහැ නේ, උපතින් අන්ධ බිහිරි අය. නමුත් ඒ අයට කෙලස් තියෙනවා. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ ශබ්ද නොහා ඉන්නවත්, රූප නොබල ඉන්නවත් නෙවෙයි. මුල් අවස්ථාවේදී අපිට මේ தත්ත්වය ඇති වෙන, මේක තමයි සාමාන්‍ය ස්වභාවය. මුලදී අපි බලන්නේ බාහිර රූපයේ ශබ්දයේ වෙනස් වීම බෙද බෙද බලනවා අපේ මූලික මට්ටමේදී. දැන් රූපයක් දකිනකොටම අපිට මුල් අවස්ථාවේදී අපි අවබෝධය තමයි මේ රූපයක් මනසක් කියන දෙන්න එකතු වෙලින කෙනෙක් කියන එක ශනිකව දකින්න ඕන අපි. දැන් අපි සාමාන්‍ය මට්ටමේදී බලනකොට හිත කියන කමතක කළා බලන්නේ නේ, රූපේ විතරයි අපි බලන්නේ. නමුත් රූපය බලනකොටම අපට හැඟීමක් තියෙනවා නම්, සිහියක් තියෙනවා නම්, සතිමත් භාවයක් තියෙනවා නම්, මේ රූපය කියන්නේ පුද්ගලයා කියන්නේ රූපේ විතරක් නෙමෙයි මනසකුත් එක්කයි මේ තියෙන කියලා හිතනවා නම්, අපට දැන් ඇති වෙන කැලේ සුඟාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා දනව හිත මෙතනින් අයි මෙච්ච ගාම මේක රූපයට නම කියලා කතා කරනවද? ඊට පස්සේ වෙන නමක් කියන්නේ නේ, කියන නම දන්නවනේ නේ. ඔය ඒ නම ඉතින් මතක් කරගන්න. මේ නම කියන්නේ ඊට පස්සේ නේ. ඇතැම් විට ළඟදී ඉන්නකොට ළඟදී කෙනෙක් ඒ වගේ හිත අයින් වුණා නම් එකපාර අයින් වෙනවනේ. ලං වෙනවත් නෑ ඊට පස්සේ. එතකොට මෙන්න මේ අවබෝධය අපට තියෙනවා නම් පින්නතුනි, අද අපට හිතේ ඇතිවන අමනාපකම් හුඟක් අඩු වෙනවා ජීවිතේ. අපට හිත කෙනෙක් රූපයක් දැකලා හිත අපිරිසිදු වෙන ස්වභාවය හුඟක් අපේ ජීවිතේ අඩු. මේකෙන් කියන්නේ යුතුකණ්ඩික නොකර ඉන්න කියලා. මේක දන්න කෙනා හොඳට යුතුකණ්ඩික කරනවා, දැන් කරනට වඩා කරනවා. දැන් කරන කෙනා කරන්නේ කන්න බොන දෙන ටික උගන්නන ටික විතරයි කරන්නේ. මේ අවබෝධය ලැබපු කෙනා ඊටත් වඩා දෙයක් කරනවා. මොකක්ද ඒ දේ? ඔව් ධර්මයක් දෙනවා. මේක නා කොයි වෙලේ මියා දන්නේ නැහැ. මිය ගියාට පස්සේ සුගතිගාම වෙන විදිහට ඒ ටිකටත් වැඩ ටික දැම්මම කරලා තියෙනවා. මිය ගියාට පස්සේ අඬන්නේ නැහැ, බදාගෙන මාව දාලා හැන එපා කියලා. ඈ මිය ගියාට පස්සේ අඬන්නේ නැගෙන ව්‍යා කරන්නේ. ආ ඉන්න කාලේ හැකිතාකයට ධර්මය දීලා ඕනම මොහතක ඒතනත්තා මිය ගියොතින් එයා මේ ඉන්න මොහතට වඩා පල්ලෙහා තැනකට නොවන විදිහෙහි මානසිකත්වයක කුසලයක ඒතනත්තා නිතරම පිහිටවල ඉන්නේ. එයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා බහරයා වෙන්න පුළුවන්, නැත්නම් දරුවෝ වෙන්න පුළුවන්. ඇතැමිට දරුවෝ අපට වඩා කලින් ජීවිතය සමු ගන්නවා. එවැනි අවස්ථාවකදී තමන් ඒ දරුවන්ගේ සසර ජීවිත ගැන හිතලා කෙලෙස් ඇති නොවන විදියට එයාට යහපත කරලා තියෙනවා. එතකොට මෙන්න මෙතන ඉතාම වැදගත් කාරණයක් සඳහන් කරන්නේ මේ ඇසේ පහළවීම කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ ක්ෂණිකව හට ගන්න දියම් ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙනවා. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කරපු අහපු දේවල් කොහෙද එහෙනම් තියෙන්නේ කියලා. ඒව නැද්ද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ වාහනේ දැන් නැද්ද එළියේ? අපි ලබපු උපාධිය බිත්තියේ නැද්ද උපාධි සහතිකේ? අපේ දරුවෝ ටික නැද්ද අපේ අම්මා තාත්තා ලංකාවේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සම්මුති ලෝකෙදී ඔක්කොම ටික ඉන්නවා. නැත්තේ නැහැ. නමුත් සත්‍යයේ ඉතාම ගැඹුරු අල්ටිමේට් ට්‍රූත් එකට යද්දී මේ අත්දැකීම තියෙන්නේ එක මොහොතක විතරයි. හැම මොහොතෙම එක දෙයක් ගැන එක අත්දැකීමක් විතරයි තියෙන්නේ. උපාධිය ගැන හිතනකොට උපාධිධාරියෙක්, දරුවෝ ටික ගැන හිතනකොට අම්මා තාත්තා, ගෙදර ගැන හිතනකොට ගෙහිමියෙක්, වාහනය ගැන හිතනකොට වාහනේ අයිතිකාරයෙක්. මේ ඔක්කොම එක පිට නැහැ. ඇත්තෙන්ම එකම මොහොතක එක දෙයක් විතරයි තියෙන්නේ. මේ අවබෝධය ලැබපු කෙනා මොකද කරන්නේ? මෙන්න මේක තමයි පින්නතුනි, යම් කිසි බුද්ධිමතෙක් හැටියට යන්න පුළුවන් සැබෑ ලෙසම උගතෙක් නම් බුදුදහමේ කියන විදිහට සැබෑ ලෙසම ප්‍රඥාවතෙක් නම් යන්න පුළුවන් උපරිම මානසිකත්වය මෙන්න මේක. අපට හැම මොහොතෙම හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙන ලෝකෙකයි අපි මේ ඉන්නේ කියන දැනුම ජීවිත අධ්‍යක්ීමක් බවට පත් කරගන්න පුළුවන් නම් එදාට අපි ජීවිතේ හැම මොහොතෙම කෙලෙස් ඇති නොවන විදියට මේ පටිච්ච සමුප්පාදයේ දකිමේ. මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේකට තමයි කෝසන් ඉෆෙක්ට් කියලා කියන්නේ. මේකට තමයි බුදුදහමේ හරය වන ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියලා කියන්නේ. මේක විපරිණාමයට වඩා වෙනස් දෙයක්. මේක තමයි සැබෑ අනිත්‍යතාවය. මේ අනිත්‍යතාවය තුළ හැම මොහොතම හටගනිමින් නිරුද්ධ වෙමින් කියන මේ යථාර්ථය කියන එක දැක්වතින් ඒ තැනැත්තා හැම මොහොතෙම ප්‍රසන්ට් මොමන්ට් එක, ඇට් ද මොමන්ට් එක ඒ තැනැත්තා උපරිම මානසික සුවයකින් ඉන්නේ. ඒ තැනැත්තාගේ ළඟ යම් තාක් සතිය සිහිය තියෙනවා නම් ඒ හැම මොහොතෙම සතුටින් ඒ තැනැත්තා ඉන්නේ මේක දකිමින්. හැබැයි මේක දැක්කා කියලා හෙට අනිද්දා වැරට යන එක නොගිලින්නේ නැහැ. වැරටත් යනවා. ඒක නෑ ඇතැම් විට වෙන දා විදිනවටත් වඩා කලින් අවදි වෙනවා. ඇයි කල ටිකක් වෙලා භාවනා කළා මේක මෙනෙහි කළා යන්නේ. වැරට යන කලින් මෛත්‍රී භාවනා කරලා යන්න. වෙනතර වඩා ටිකෙන් ටික අවදින ගතියක්, නිදිය ගන්න ගතියක් අඩු වෙනවා. දැන් කරනට වඩා වැඩිපුර පෑ ගන්නකුත් වැඩ කරනවා. ඇයි ඒ? ඉක්මනට සල්ලි ටිකක් හම්බ කරලා තියලා මේක ප්‍රගුණ කරන්න, ප්‍රැක්ටිස් කරන්න. පින්නතුනි කිසිම විටකත් මේ අවබෝධය ලැබුව කෙනාගේ ජීවිතය අසාර්ථක ජීවිතයක් වෙන්නේ නැහැ. මේ ජීවිත අවබෝධය ලබාගත්තු කෙනා අනිත්‍යයට වඩා වැඩ කරන කෙනෙක් වෙනවා. අද්දක බැඳගෙන කලකිරුණු ස්වභාවයෙන් යා ඉන්න කෙනෙක් නෙවෙයි. බුදුදහමේ කලකිරීම අඬ අඬ කඳුළු සලසල නිකට අත ගහගෙන ඉන්න කලකිරීමක් නෙවෙයි. බුදුදහමේ කලකිරීමෙන් ඉන්න කෙනා හිතේ සතුටෙන් ඉන්නේ. ඒ කලකිරීම මෙන්න මේ හේතුඵල ධහම දකිමින් ඉන්න අවස්ථාවේදී වෙන දෙයක්. මහකච්චාන හාමුදුරුවෝ මෙන්න මේ විදියට ඇසේ පහළවීම, කනේ පහළවීම ආදී වූ මෙන්න මේ ඉන්ද්‍රිය හයම අරමුණු ක්ෂණිකව හටගෙන කැලස් ප්‍රපංච හට ගැනීම දක්වාම කෙලවරට යන දක්වාම විස්තර කළා මේ විසිද්ධිය. ඒ විතරක් නෙවෙයි, ඇසේ පහළ නොවුණා නම්, ඇස අයෝනිසෝ මනස්කාරයක් නැතුව පහළ වුණා නම්, ඒ කියන්නේ මේක කියන විදිහට ඇස පහළ නොවුණා නම් ඒ තැනත්තා දිගටම කෙලස් තිබුහු ගැති වෙන්නේ නැහැ. මෙන්න මේ විස්තරය අර ස්වාමීන් වහන්සේට සඳහන් කළා. කවුද මේ සඳහන් කළේ? මහා කච්චාන හාමුදුරුවෝ. අර බුදුහාමුදුරන්ගෙන් බණ අහපු මේ ස්වාමීන් වහන්සේට සඳහන් කළේ. මේකට අර ස්වාමීන් වහන්සේලා සතුටු වුණා. සතුටු වෙලා නැවත බුදුහාමුදුරුවෝ හමු වෙන ගියා. ගිහිල්ලා කිව්වා අපි අද ගියා මහා කච්චාන හාමුදුරුවෝ හම් වෙන්න. ගිහේ පවස්ථාවේදී අපි මේකේ තව විස්තර අහන ගියේ මහා කච්චාන හාමුදුරුවෝ මෙන්න මේ කරුණ ටිකක් අපට සඳහන් කළා කියලා සඳහන් කළා. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? හරියට මම කිව්වනම් මම විස්තර කරන්නේ toy විදිහම තමයි. මහා කච්චාන කියන්නේ පඬිත කෙනෙක්, නුවණැති කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්. මම විස්තර කරත් ওই විදියටම මමත් විස්තර කරන්නේ. අර මහා කච්චාන හාමුදුරන්ගේ අර්ථ විග්‍රහය, ඒ විස්තර කිරීම, අගය කළා, වර්ණා කළා, වර්ණා කළා කියනවා. මෙන්න මේක හරියට, මෙන්න මේක තමයි පිනතුනි අපේ ගෙදර තියෙන මී පැණි ටික. දැන් ගෙවල්වල හුඟා අපිට තියෙන දෙයක් නේ ලුණු ටිකයි මී පැණි ටිකයි නේ. ඈ ඒක බොහෝ විට ගෙවල්වල තියෙන දෙයක්. අපේ ළඟ තියෙන ඕන මේ පැණි ටික මෙන්න එක මේ පිඬ කියලා මේකට කියන්නේ මේ අවබෝධය නැමැති මේ පිඬ අපේ ජීවිතය තුළ නිතරම වැඩිපුර වාර ගානක් මේක සිහි කරන්න මේක සිහි කරන කෙනා තමයි පින්නතුනි ජීවිතයේ වඩාත්ම සතුටෙන් ඉන්න පුද්ගලයා බවට පත් වෙන්නේ මේ අවබෝධය ලබන කෙනා තමයි ලෝකේ සැබෑ ලෙසම ධනවත්ම කෙනා වෙන්නේ ඒකට හේතුව යා තමයි ලෝකේ සතුටේ මීන කෙනා බවට පත් වෙන්නේ යා තමයි ලෝකේ ඉතාම කරදර සම්බාධක අඩුවෙන් අතපසුවීම් අඩුවෙන් අනිත්‍යගේ දෝෂාරෝපණ අඩුවෙන් ඉන්න පුද්ගලයා බවට පත් වෙන්නේ හැබැයි ඉතින් හොඳට හිටියන් දොස් කියන අය ඉන්නවා ඒක කරන් දෙයක් නැහැ අනිත්‍යය දිහා සංගත කරලා අපිට කරන් දෙයක් නැහැ අපි හරියට මේ ධහම මත ඉඳගෙන අපේ ජීවිතේ සැබෑ ලෙසම සාර්ථක කරවතින් පිනතුනි එදාට අපි බුදුහාමුදුරු වැඩ සිටිය දේවරම් බෙහෙරි අපි බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ එදාට අපි අපේ දරුවොත් එක්ක අපේ ඥාතීනොත් එක්ක මෙන්න මේක දකිමින් ඉහළම මානසික සුවයෙන් අර යම් කිසි දෙයක් ඉතුරු නොවන විදියට ජීවිතේහි කෙලස් ටිකක් ඇති නොවන විදියට අපි ජීවිත ගත කරනවා ඒකෙන් කියන්නේ අපේ අතීත අත්දැකීම් ටික අමතක කරන කියලා අමතක කරන කියලා නෙවෙයි මේ කියන්නේ මතක තිබුණට ගැටලුවක් නෑ මතක් වෙනකොටම අපි හිතන්න ඕන දැන් මේ නිරුද්ධ වෙච්ච ඇති වෙලා නැති වෙච්ච අනාගතයේ අතීතයේ දෙයක් දැන් මේ නැවත මනසින් ඇති කරගන්න අවස්ථාවක් කියන එක නුවණින් දකින්නට ඕන මේ අහල දැනගත්තු දේ පින්නතුනි මේකට කියන්නේ සුතමේ ප්‍රඥා කියලා මේ සුතමේ ප්‍රඥාවෙන් ඇති කරගත්තු දේ ඊළඟ පියවරේදී චින්තාමේ ප්‍රඥාවෙන් නැවත නැවත මේක ජීවිතේ හිතන්න නැවත ජීවිතේ හිතන්න භාවනාමේ ප්‍රඥා විදියට සමත විදර්ශනා භාවනා කරමින් ටිකෙන් ටික හරි ජීවිතයට මේක ස්ථාවර අත්දැකීමක් වෙන මට්ටමට ජීවිතේ පත් කරගන්න. ඒ පත් කරගැනීමේ වේගය අපි ටිකෙන් ටික වැඩි කරන්න ඕන. මොකද ඊට වඩා වේගෙන් අපේ ශරීර දුර්වල වෙලා හැරමිටිය ටිකෙන් ටික ලඟ වෙනවා අපට. ඒ නිසා හැරමිටිය ලඟ වෙන්න කලින් ඒ කියන්නේ අපි මරණ ඇතමිට අපේ ජීවිතයේහි හොඳ පැත්ත ගෙවෙන්න කලින් ගෙවෙනවා අපි කොහොම හිටියත් ගෙවෙනවා රහතන් වහන්සේ කෙනෙකුට ඒ තත්ත්වයට පත් වෙනවා ඒක නෙවෙයි ගැටලුව ඒ තත්ත්වයට පත් වෙන කලින් ඊට වඩා වේගෙන් අපි මේ අවබෝධය කරා යන්නට ඕන මේක ජයග්‍රහණය කරවන්න ඕන මේ අවබෝධය ජයග්‍රහණය කරවන්න ඕන අර මහලු භාවයට වඩා ඉදිරියෙන් මේ අවබෝධය අපි ඉන්නට ඕන අන්න එතෙන්ට ගෙනිච්චොත් අපි අපේ හිත එදාට අපි මහලු වීමේදී ලෙඩ දුක් වලට පත් වීමේදී මරණය ළඟදී අපි දුක් නොවන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ කරන්න පුළුවන් යුතුකම් ටික අනිත් අය වෙනුවෙන් උපරිම යුතුකම් ටික අපි දරුව වෙනුවෙන් ඥාතින් වෙනුවෙන් කරනවා. ඒ විතරක් නෙවෙයි. ගෙදරට විතරක් සීමා වෙන්නේ නැහැ. තමන්ගේ ආගමට, තමන් ඉන්න රට ජාතියට යම් කිසි මෙහෙවරක් කරපු වටිනා කෙනෙක් හැටියට ජීවිතෙන් සමු ගන්නවා. ඇතැම් විටේ සමු ගැනීම නැවත උපතකට නොයන මරණයක් වෙන්න පුළුවන්. අන්න එතෙන්ටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඉතින් මේක තමයි අද අපි සාකච්ඡා කරපු මදු පිණ්ඩික සූත්‍රයේ සාරාංශය. නැත්නම් හිතෙන්න පුළුවන් මේක හුඟක් වෙලා ගියා කියලා. නමුත් ඉතාලම කෙටියෙන් අපි කිව්වේ මීට වඩා කරුණු හුඟක් කියන්නේ මේ මැදදී කරුණු තියෙනවා. නමුත් මේ ඇත්තන් විටින් විට වෙලාව ගැන සැලකිලිමත් වෙන බව පෙනුණා. ඒ නිසායි අපි මේ ටික අඩුවෙන් මේ කිව්වේ කෙසේ වෙතත් මේ පිනතුන් අපි අගය කරනවා මේ ඇත්තන් ඉතාලම ඕනෑ කමින් ඉතාලම සැලකිල්ලෙන් මේ ධර්ම දේශනාව ඇහුවා ඒක මේ ඇත්තන් ධර්මයට කරපු ගෞරවය ඒ විතරක් නෙවෙයි මේ ඇත්තන්ගේ ජීවිතයටම කරගත්තු ගෞරවය මේ ඇත්තන්ගේ හිතට මේ ඇත්තන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට කරපු ගෞරවයක් ඒක ස්වාමීන් වහන්සේලාට කරපු පෞද්ගලික ගෞරවයක් නෙවෙයි ඒක පින්නතුනි තමන්ගේම ජීවිතයේ සතුට වැඩි වෙන්න වඩා වඩාත්ම ජීවිතය අපි අද විඳින දුක් ටික අපි ඇතැම් විට මේ සැපතේ කියලා විඳින්නේ ඇතැම් විට මහා බරක් මේ අපි ඔළුවේ තියාගෙන ඉන්නේ. අන්න ඒ බර බිමින් තියලා අර බාරහර කියලා කාරණයක් ධර්මයේ සඳහන් කරනවා බර බිම තිබීම කියලා. මේ බර බිම තියන්නේ බුදුහාමුදුරුවෝ අපට මේ ධර්ම දේශනා කළේ. ඒ නිසා ඒ බර මහා බරක් බිමින් තියන්න ජීවිතයේ සැහැල්ලුව වැඩි වෙලා කුරුල්ලෙක් වගේ ජීවිතය ගත කරන්න තියෙන සැහැල්ලුව ඇති කරන්න සතුට සැනසීම ඇති කරන මාවතක් බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඉතින් ඒ දේශනාව මේ ඇත්තන්ගේ ජීවිතයට ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ඇත්තන්ටත් ධර්ම පිළිබඳ ගැටලු තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. අපි ඒක පිළිගන්නකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන පබස්සකින්නම් වික්කවේ චිත්තං කියලා උපදින අවස්ථාවේ හිත ප්‍රබෝෂණයයි කියන එකත් එකට ගල්පන්නේ දැන් කියලා පැහැදිලි කරනවා. ඇත්තෙම සිත ප්‍රභාස්වරය කියන එක උපතේ හටගන්න සිත ගැනම නෙවෙයි කියන්නේ. සිතෙහි සාමාන්‍ය ස්වභාවය ගැනයි කියන්නේ. සිත ප්‍රകൃතියෙන් ගත්වතින් සිතේ සාමාන්‍ය ස්වභාවය තමයි සිත පිරිසුදුයක්. හරියට වතුර වගේ දෙයක්. වතුර කියන එක ඇත්තෙම මූලික ක්‍රමයේදී මූලික ධාතු විදියක පිරිසිදුයි. ඒකට එකතු වෙන දේ අනුව තමයි ඒක මේ පැණි වෙනවද, වසපහණයක් වෙනවද, මත්යන් වෙනවද කියන තීරණය වෙන්නේ. වතුර කියන එක සාමාන්‍ය ස්වභාවයෙන්ම පිරිසිදු දෙයක්. හිත කියන එකත් හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ප්‍රභාස්වර දෙයක්. ඒ ප්‍රභාස්වර දෙයට අපේ අකුසල චේතනා ඇවිල්ලා ඒ හිතේ තියෙන ප්‍රභාස්වර ගතිය නැති වෙලයි තියෙන්නේ. හිත ප්‍රභාස්වරය කියන්නේ උපදීම් ප්‍රභාස්වරකමටම නෙවෙයි. උපදීම් හිත ප්‍රභාස්වර නම් ඒ කියන විදිහට එන උපතින් රහතන් වහන්සේ කෙනෙක් වෙනවනේ. නමුත් එහෙම නෙවෙයි. හිතේ මූලික ස්වභාවය ප්‍රභාස්වරය කියන එකයි කියන්නේ. ඒ කියන්නේ අපට අපි ධර්මයේ වඩනවා කියලා කියන්නේ මේ හිතේ තියෙන ප්‍රභාස්වර බව ඉස්මතු කර ගැනීමයි කරන්නේ. අර කෙලස් ටික අඩු කර කර නියම ස්වභාවයට ගන්න එකයි කරන්නේ අපි. අන්න ඒකේ උපරිමය තමයි රහත් භාවය කියලා කියන්නේ. එතකොට සසරේදී අපි යන ගමනේදී මෙවැනි හිතක ස්වභාවයක් තමයි ප්‍රතිසන්දි වශයෙන් උපත ලැබලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ ඉපදෙන මොහොතේ කෙලස් නැහැ කියලා. කෙලස් නැත්නම් සත්‍ය කිසිදාක උපදින්නේ නැහැ. කෙලස් සම්පූර්ණ ප්‍රහිණ කරා නම් හිත ප්‍රകൃතියෙන් ප්‍රභාස්වරය කියලා කියන්නේ හිතේ මූලික ස්වභාවය ප්‍රභාස්වරයි. නමුත් හිත කියන එක චිත්ත චෛතසික කියලා කරුණු දෙකක් එකට යනවා. සිතට තනියම ක්‍රියාත්මක වෙන්න බෑ. යම් කිසි තැනක හිතක් තියෙනවා නම් සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා චෛතසික හතක් යනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිත ඉදිරිය මනසිකාර කියලා. හිත කිසි විටක තනියම හිතට ක්‍රියාත්මක වෙන්න බෑ. මෙන්න මේ චෛතසික ධර්ම අඩුම වශයෙන් මේ හතවත් නිතර තියෙනවා. අපට තේරෙන සිංහලෙන් කියනවා නම් හිත සහ සිතුවිලි චිත්ත චෛතසික දෙක මේ එකට නිතරම යන්නේ. හිත සහ හිත ඇතිවන සිතුවිලි කියන මේ දෙකක් එකටයි යන්නේ. ඒක තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ චෛතසික වලදී ඒ චෛතසිකත් එක්ක තියෙන අකුසල ටික දුරු කරන එක තමයි ධර්මයේ ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. කරාට පස්සේ එක පැත්තකින් හිතේ සාමාන්‍ය ස්වභාවය ප්‍රගුණ ස්වභාවය ඉස්මතු වෙනවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා ඒ අකුසල චෛතසික සම්පූර්ණයම දුරු වෙලා කුසල චෛතසික තත්ත්වය කරාට ගෙන් ටික මේ සිත ගමන් කරනවා. සිතපත් වෙනවා. ඒපත් වීමේ අවසානයේ විදියට සම්පූර්ණයෙන්ම සසර ගමනකට නැවත නොයන විදියෙහි කෙලෙස් නැවත ඇති නොවන විදියට තත්ත්වයකටපත් වෙනවා. ඒක තමයි රහත් භාවය කියලා කියන්නේ. අවසානයේදී පිරිනිවන් පෑම කියලා කියන්නේ නැවත භවයකට නොවන විදියටම මේ සිත නිරුද්ධ භාවයටපත් වීම. තව ඉස්සර කරන්න පුළුවන් මේ කෙටි වෙන ඉස්සර කරේ ඔබතුමාට මම හිතන්නේ ප්‍රමාණවත් ඇති ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගරුතර මහ සංඝරත්නයන් අවසරයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඉස්සෙල් එකක් අහන්න. දැන් මේ අපි ඉපදිලා ඉන්නේ අස්තු දුස්සක්ෂණේ මිදිච්ච මහ දුර්ලභ අවස්ථාවක් ලැබලා තියෙනවා. එතකොට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ ඊළඟට අපි කොච්චර පින්දාම් කෙරුවත් අපායෙන් ගැලවෙන්න තියෙන එක කාටවත් සාහිතිකයන් දෙන්න පුළුවන්ද? දැන් අර සුභාන්තට හැදී කළා කොහොම හරි පින්දාම් කරලා සුගතියක උප්පත්තිය ලැබනවා කියලා. නමුත් සමහර තැන් වල තියෙනවා සුගතිය ගියාය ආයි නැවත අපායට වැටිච්ච අවස්ථා තියෙනවා. නමුත් පින්දාම් කරපු අයත් ඉන්නවා බුදුහාමුදුරුවෝ දැකලා මහා විශාල දාන දුන්නත් මල්ලිකාභිසෝපව බුදුහාමුදුරුවෝ දැකලා අපාය ගියා සුළු කාලයකට හරි. සමහර අය ගම්මලෝකෙ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝත් එක්ක වඩින වෙලාවක දැක්කා කඩිනලක් යනකොට. මේ අය අතර බ්‍රාහ්මණවිච්ච සක්‍රියවිච්ච කිසියෙක් මට පේන්නේ නැහැ කියලා කිව්වා. එහෙමනම් අර කොච්චර ඉහළට ගියත් අඩුව වශයෙන් සෝවාන් ඵලයට මාර්ගයට ආවේ නැත්තම් අපායේ නොඇති ඉඳීවි. මං කියන්නේ ඒක මේ පින් කරන්න එපා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. පින් කළ යුතුයි. පින් කරන්නේ නැත්නම් අපි මේ අද මේ වගේ උත්පත්තියක් ලබන්නේ නැහැ. ඔය ඇත්තෙම අපි මුලින්ම තේරුම් ගන්න ඕන අෂ්ට දුෂ්ටක්ෂණ ගැන මොනවද කියලා. අපට හිතෙන වැටැම් විට අපි අෂ්ට දුෂ්ටක්ෂණ 8ෙම මිදුණයි කියලා. නමුත් මිනිස්සේ කොනේ කියලා මේ වෙන්නේ නැහැ. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් 7කින් මිදුණා වෙන්න පුළුවන්. නෑ අන්තිමකින් ධර්මය ලැබුණයි කියන එක අපි හිතෙනවා සාමාන්‍ය ධර්මයක් ඇහුවාම ඒකිනුත් මිදුණා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අෂ්ට දුෂ්ටක්ෂණයෙන් සැබෑ ලෙසම මිදුණා වෙන්නේ බුදුදහමේ අනිත්‍යතාවය අහපු දවසට. දැන් අපි මේකයි මෙතෙක් වෙලා විස්තර කරන්නේ අනිත්‍යතාවය. මෙන්න මේක ඇහුවොත් තමයි ඒක වඩනවද නැද්ද කියන වෙනම දෙයක්. මේක තමන්ගේ කන් දෙකෙන් ඇසීම හෝ වර්තමාන හැටියට නම් ඇසෙන් බලලා පින්තූරකින් හරි බැලීම, ලිපියකින් බැලීම ලබන අවබෝධය තමයි ධර්ම ශ්‍රවණය කළා කියලා කියන්නේ. නැත්තම් පන්සලට ගිහලා වාඩි වෙලා හිටියට මන හුවා වෙන්නේ නැහැ. ඒ වගේම මේක නැතුව වෙන මොන බණ ඇහුවත් වැඩකුත් නැහැ. එතකොට අපි හොඳට දැනගන්න ඕනේ තමයි අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් තමා මිදුණා වෙන්නේ, ධර්මීය සම්පූර්ණ වුණා වෙන්නේ අනිත්‍යතාවයේ පරිසම්පාදයේ හේතුඵල ධම සහිත වූ ධර්මයක් ඇහුව දවසට. ඒක ප්‍රධාන කාරණේ. ඊළඟ කාරණේ තමයි ඒක ලබන්න තමයි මේ ඔක්කොම ටික අපි කිව්වේ. දැන් මේ කියපු කාරණා ටික ඔක්කොම අන්න ඒ සැබෑ ලෙසම අෂ්ටදුෂ්ටක්ෂණයන්ගෙන් මිදලා ෂණ සම්පත්තිය සැබෑ ලෙසම ලැබපු කෙනෙක් බවට පත් කරන්නයි මේ බණ ටික ඔක්කොම කිව්වේ. එතකොට මේක තමයි ඇත්තෙම නිවන් දකින මාර්ගය. මේක තමයි විස්තර කළේ. එතකොට මේ ධර්ම දේශනාවේ කිසිම තැනක කිව්වේ නැහැ මේ සසර යන්න දෙගෙන් දිගටම යන්න කියලා කිව්වේ නැහැ අපි. අපි මේ විස්තර කළේ කෙලින්ම අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැනේන පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආඤ්ඤාපි සංඛාර වලින් මිදලා ගියපු අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා කියන තැනට එන අවබෝධයක් තමයි මේ ධර්ම දේශනාවේ මුලින්දම අපි දුන්නේ. එතකොට මේ අවබෝධය ලැබපු කෙනා මේ හේතුඵල ධම සහිතව පරිසම්පාදය සහිතව මේ අනිත්‍යතාවය, මේ ඇසිය වර්තමාන රූපයේ හට ගැනීම නිරුද්ධියම දකින කෙනා මේ සඳහා වැඩ පිළිවෙල කරන ගමම්ම තමන්ගේ දරුවන්ගේ වැඩ ටිකක් කරනවා, දහම වඩන එකක් කරනවා, හැම දෙයක්ම හො කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ අවබෝධය ලැබපු කෙනා අනිත් එක නොකර ඉන්නේ නැහැ. මේ අවබෝධය ලැබපු කෙනා අපි කිව්වේ අනිත් කෙනාටත් වඩා හොඳට මේ යුතුය කණ්ඩික කරනවා කියලා. අපි ඉනිමඟ අයින් කරන දවසක් එනවා. ඉනිමඟ අයින් කරන්න ඕන හැබැයි ඉනිමඟ දිගේ ගහට ගියාට පස්සේ. ඉනිමඟ මුලදී පින් කරන්න එපා කියලා අයින් කරවතින් ගහට යන ලැබෙන්නේ නැහැ අන්තිමට. එක පාරම අපි පින්කම් කරන්න කියලා එපා කිව්වොත් මේ මිනිස්සයා අර සමාධියට දෙවනි පියවරට යන්නේත් නැහැ. නිවන නෙවෙයි සුගතියවත් අහිමි වෙනවා යාට. බුදුදහමේ නිතරම බණ කියන්නේ බුදුහාඳුර මාර්ග දෙකක් දේශනා කරනවා, ස්වර්ග මාර්ගය සහ මොක්ෂ මාර්ගය කියන එක. නිතරම බුදුහාඳුර මුලින්ම කරන්නේ ස්වර්ග මාර්ගයේ පිහිටන එක. මොකද බණහන හැම දිනාටම සෝවන් වෙයි කියලා අපිට හිතන්න බෑ. ඇත්තම කියනවා දැන් බණ කියන මම තාම සෝවන් වෙලා නැහැ. මේ අවබෝධය කර අපි යන ගම මේ ඉන්නේ. අපට මරණයටපත් වෙන්න කලින් අපිට මේ තත්ත්වයටපත් වෙන්න බැරුණොත් කොයි මොහොතක හරි අපි පල්ලෙහාට ගියොතින් අපි මෙන්න මේ අනුතරින් අපි බේර ගන්නට ඕන. ඒ නිසා තමයි ස්වර්ග මාර්ගය අපි නිතරම මේ පින්කම් කිරීමේ මාර්ගයේ නිතරම පිහිටලා ඉන්න ගමන් තමයි අර අවබෝධයක් කර අපි ඉන්නට ඕන. එතකොට ඒ මාර්ගයට යන්න තමයි අපි කිව්වේ එකාතකින් සුතමේ පඤ්ඤා හැටියට අහන්නට ඕන. ඒක නිතර මෙනෙහි කරන්න ඕන. භාවනාවේ පඤ්ඤා විදියට සමත විදර්ශනා භාවනා දිගින් දිගටම ප්‍රගුණ කරන්න ඕන. එහෙම වුණොත් තමයි යා ස්වර්ග මාර්ගයත් නොඉක්මවා මොක්ෂ මාර්ගය කරා යන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි අනුපිළිවෙලින්දම දේශනා කරපු කරුණ හොඳින් මෙනෙහි කරොතින් ඔබතුමාගේ මතය හරියට හරි. ඒ මතයටම තමයි බණ කිව්වේ. ඒ කියන්නේ ඒ සසර මෙහෙම ගියත් සසරේ ලොකු අනතුරක් තියෙනවා අපිට. අපි සුගතියට ගියත් නැවත දුගති ගාමී වෙන පුළුවන් අවස්ථාවක් තියෙනවා. යනතුරේ තමයි අපි ඉන්නේ. ඒතොර ඒ යනතුරේ ඉන්න සඳහා අපි මොකද කරන්න ඕනේ කියන එක. ඒ කරන්න ඕනේ වැඩ පිළිවෙල තමයි මේ සූත්‍රයේ පුරාම දැක්වෙන්නේ. ටිකෙන් ටික අපි ධර්ම මාර්ගේ වඩනවායි කියලා කියන්නේ අපේ හිතේ අර ඉතුරු වෙන මණ්ඩි ටික ටිකෙන් ටික අඩු කරගන්න එක. ඒක තමයි ප්‍රපංච ටික අඩු කරගන්නවා කියලා කියන්නේ. ප්‍රපංච ටික අඩු කරගන්න පින්දහම් කළ විතරක් නෑ. සමාජයට පින්කම් කරන්නේ නැහැ කි මේ ප්‍රපංච දෙක වැඩිත් වෙනවා. ඒ නිසා මේ ප්‍රපංච ටික අඩු කරගන්න මේ තෘෂ්ණා දෘෂ්ටි මාන ටික අඩු කරගන්නටයි අපට එකwidehatකින් මේ දර්ශනය අවශ්‍ය වෙනවා. අනිත් අතින් මේ දර්ශනය බල බල භාවනා පැත්තත් ප්‍රගුණ කරන්න වෙනවා. එකwidehatකින් කෙනෙකුට හිතෙන පුළුවන් වාඩි වෙලා කරන භාවනාවක් කියලා. වාඩි වෙලා කරන භාවනාවක් විතරක් නෙවෙයි මේක. සතර ඉරියව්වදීම වඩන්න පුළුවන් භාවනාවක්. උදේ අවදි වෙච්ච මොහොතේ පටන් නින්දට යනකම්ම අපිට අවධානය තියෙනවා නම් සතිමත් බව තියෙනවා නම් අපිට වඩන්න පුළුවන් ධමයක් මේ. හොඳයි අපේ ධම්මපීති හාමුදුරුවෝ තව කරුණ විශේෂ කරුණ තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒක පිළිබඳව හාමුදුරුවෝ පැහැදිලි කිරීමක් කළා නේද? ඒ අද හාමුදුරුවෝ පැහැදිලි කරපු එකට තව එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවශ්‍යතාවය කියන්න බලන්න. දැන් ඔය කාරණා පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් ද මාර්ගයේ යන්න අවශ්‍ය වෙන ඊගවක් දැන් ඔබ වහන්සේලා කිව්වා වගේ පැහැදිලි කරනවා මට ගොඩාක් පැහැදිලි ඒක. මම දන්න ස්වල්පය තවත් ගොඩාක් පැහැදිලි වුණා. දැන් ඊගාවට අපි අනුගමනය කරන්න ඕනේ ලෝකෝත්තර සමාධිත්වයට යන්න නම් දර්ශනයක් ඇති වෙන්න ඕන නේද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒක දුරු කළා දුක අවබෝධ කරගෙන සතර සතිපට්ඨානයේ ආයතය කියන්නේ මම දැන් අහපු බණවලින් මට තේරුණේ. ඒතකොට මේ සතර සතිපට්ඨානය වඩන්න බෑ දුක පිළිබඳ අවබෝධය ලබා ගන්න. ඔබතුමා කියුවේ එක හරියට හරි. ඇත්තෙම මේකයි අපි දුක ගැන අවබෝධයක් ලබා ගන්න. දැන් අපි ඒ වචන නොකියුවට අපි ඒකම තමයි මේ කියන්නේ. බුදුහාමුදුරෝ ධම්මචක්ක සූත්‍රයේදී එක තැනකවත් සකය දිට ගැන වචන කියලා තියෙද්ද? එක වචන කොහෙවත් කියලා නැහැ. වචන නෙමෙයි මේ වැදගත් වෙන්නේ ඇත්තෙම. බාහ්‍ය දාරුචීරිය රහත් වුණා. පොඩි කැලේ ඉන්නේ. සක්කාය දිට්ඨිය කියන වචනය සෝවාන් කියන එකවත් රහතන් වහන්සේ කියලාවත් නැහැ. ඒ කියන්නේ මේ වචන ටිකෙන් ඒ අවබෝධයට යන්න යෝනේ. ඒ අවබෝධයට යනකොට වචන ප්‍රකට වීම අවශ්‍ය වෙන්නේ තවකට විස්තර කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරද්දී මේ වචන ටික දැන් මේ සක්කාය දිට්ඨිය කියන වචනේ ඉගෙන ගන්න ඒක ලියා ගන්න ඉස්සෙල්ලා ඊළඟට චතුරාර්ය සත්‍ය මේ හතර ඉගෙන ගන්න කියලා එහෙම නෙවෙයි කියන්නේ. මේ අවබෝධය කරා යන විදියට එයාට තේරෙන න්‍යායකින් මේක කියනවා. දැන් මට ওই වචන ටික ඔක්කොම කියන්න තිබුණා ඔබතුමා කියන විදියට. නමුත් කාටවත් තේරෙන්නේ නැහැ ඊට පස්සේ. අන්තිමට මහා බර කොළුවේ තියාගෙන යන්නේ මේ ඇවිල්ලා තිමුණට වඩා බරක් තියාගෙන යන්නේ. වඳිනගේ දේවල් හිය කඩවටනවා වගේ. මේ ඇත්තෙම අන්තිමේදී අපිට අවශ්‍ය වන්නේ මේ අවබෝධය කරා යන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ අවබෝධය කරා යන්න ප්‍රබෝධයක් තමයි මේ අපි ලබා දුන්නේ. ඒතකොට තවත් ඉගෙන ගන්න කෙනා තව තවත් බලනවා මේකට. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් ඇතැම් විට මේ බණ කියන හාමුදුරන්ට වඩා හිත දියුණු කරපුවා මේ අතර ඉන්න පුළුවන්. ඒ නිසා තමයි ඇතැම් විට සමහර ස්වාමීන් වහන්සේලා බණ කියනකොට ස්වාමීන් වහන්සේලාට කලින් බණ අහපුවාම මාර්ගඵල ලැබුවා. ගිහියය සමාජයට පිරිමෑනේ සමාජයට කාන්තාවන් වයසකය වුණත් හාමුදුරන්න කලින් හාමුදුර මාර්ගඵල ලබන කලින් බණ අහපු අයත්ය මාර්ගඵලටපත් වුණා. ඊයේ සසර ඇතමිටදී හිත දිනු කරපුවා ආපු අය. ඒ නිසා ඉතින්දී ප්‍රධාන වශයෙන් බල පෑවේ ඇත්තෙන්ම ඇත්තෙම මේක තමයි සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගය. දැන් බුදුහාමුදුර දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. මම පෘථග්ජන කෙනාට සෝවාන් වෙන්නත් සෝවාන් කෙනාට අනාගාමි වෙන්නත් අනාගාමි වෙච්ච කෙනාට සකදාගාමි සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමි වෙන්නත් සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වෙන්නත් අනාගාමි වෙච්ච කෙනාට රහත් වෙන්නත් රහත් වෙච්ච කෙනාට පිරිනිවන් පානතෙක් සුවසේ සැප විහරණයෙන් කාලය ගත කරන්නත් මම දේශනා කරන එකම දෙයයි කියලා. පංච උපාදානස්කන්ධය සමුදය අත්තංගම ආස්වාද ආදීනව නිසන හැටියට බලන්න කියලා. දැන් ඒකමනේ අපි මේ දේශනා කරන්නේ. ඒ නිසා අපේ කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා එළි වෙනකන් ඉන්නවා නම් ඔක්කොම ටික කියන්න ඉතින් ගැටලුවක් නැහැ. මේ අපිට තියෙන කාලයේ හැටියට සූත්‍රයේ මාතෘකාවට සාධාරණ මොකද අපි අවුරුද්ද කලින්ම මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන එක එක සූත්‍රය කියනවා කියලා. එතකොට ඒ කාලයට අනුව මාතෘකාවට අනුව අපි මාතෘකාව විස්තර කරන්න ඕන අපිට. ඒ මාතෘකාව විස්තර කරන්න කියන්නේ මාතෘකාව විතරක් නෙමෙයි හැම ධර්ම න්‍යායකම අඩු ගන්න එකම ගාථාවක් ගත්තත් ඒ ගාථාව තුළ මුළු බුද්ධ ශාසනයම තියෙනවා. දේශකයන්න් වහන්සේ දක්ෂ වෙන්නට ඕන එක කියන්න. ඒක වචන හුඟක් කිව්වටම දක්ෂ වෙන්නේ නැහැ. අහන කෙනාගේ අවබෝධය කරා යන ප්‍රායෝගික ධහමක් එක වෙන්නට ඕන. ඒ ධහම සාන්දෘෂ්ටික වූ ධහමක් වෙන්නට ඕන. තමන්ටම අත්හදා බලන්න පුළුවන් ධහම වෙන්නට ඕන. ඒ කරා යද්දී මේක අභිධර්මයෙන් ගත්තු පාඩියක්ද එහෙම කියලා අවශ්‍ය නැහැ. ඇතැමිට මං කියපු දේ අභිධර්මයෙන් වෙන්න පුළුවන්. විනය පිටකෙන් ගත්ත සමහර ඒවා අභිධර්ම පිටකෙන් ගත්තා. ඒ වචන කිව්වනම් අභිධර්ම විශ්වාස නොකරන කෙනෙක් ඇතැමිට පිළිගන්නේ නැහැ. ඔව්. මේ කොතනින් ගත්තද කියලා රෙෆරන්ස් එකම නෙවෙයි ඇත්තෙම. ඇත්තෙම මේ ත්‍රිපිටකේම අපිට වැදගත් වෙනවා. අන්තිමටම අපි යන්නේ මේ දුකෙන් නිදහස් වීමේ මාවතට යන්නේ අපි මේ. ඒ නිසා ඒ දුකෙන් නිදහස් වීමේ මාවතේදී අපට තේරෙන පරයය වලින් අපි තේරුම් අරගෙන අපේ කෙලෙස් අඩු වීම කරා අපි මේ ගමනට යන්නට ඕන. ධර්ම ගැටළු ඉවරයි.